සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස අරඤ්ඤේ විහෙරන්තානං සන්තානං බ්‍රහ්මචාරිනම් ඒකබන්තං භුඤ්ජමානානං කේන වන්නෝ පසීදති අතේතං නානුසෝචಂತಿ නම් පයං පන්ති නාගතං පංචොම් පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසේදති අනාගතම් ප්‍රජප්පාය අතීතස්සානුසෝචනාං ඒතේන බාලා සුසංසන්ති නලෝව හරිතෝලුතෝති විහාරවාසී ගරුතර මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි අද දින මේ සම්බුදාලෝක විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන ආගමික වැඩසටහන් වල මැදින් පුන් පොහෝදා වැඩසටහන සහභාගී වෙන අවස්ථාව අද උදෑසන මේ ධර්ම දේශනාවේ දායකත්වය උසලන ඒ චන්ද්‍රසේන උඩුනුවර මහත්මයාත් හේමා උඩුනුවර මහත්මියත් බලාපොරොත්තු වෙනවා තමන් නමින් මිය ගිය ආදරණීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට විශේෂයෙන් ධර්මවර්ධන පියතුමාට පුංචි නෝනා මාතාවට පුණ්‍යානුමෝදනා කරන්නටත් ඒ වගේම කේඩේ කරලයින දෑබර මෑණියන්ට ඒ වගේම කේඩේ ජේමිස් මාමා ඇතුළු මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිසත් මේ දාන මේ පින්කමේ දායකත්වය උසලනවා. ඉතින් මේ නම් සඳහන් කළ ඇත්තන්ටත් ඔබ නමින් මියගිය යම් තාක් ඥාතින් වෙත්නම් ඒ හැම දෙනාගේම සසර ජීවිත සුවපත් වීම සඳහාත් මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ කුසලය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්තුනි අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් අපි තෝරාගත්තේ ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේන දේවතා සංයුත්තේට ඇතුළත් අරඤ්ඤ සූත්‍රය. සූත්‍රයේ නම තමයි අරඤ්ඤ. අරඤ්ඤ සූත්‍රය. මොන සූත්‍රයද? අරඤ්ඤ සූත්‍රය. මේ සූත්‍රය ආරම්භ වන්නේ දෙවි කෙනෙක් බුදුහාඳුරන්ගෙන් අසපු ප්‍රශ්නයක් සහ ඒ ප්‍රශ්නයට බුදුහාඳුර දීපු උත්තරයක් තමයි මේ සූත්‍රයට ඇතුළත් වන්නේ. පින්නතුනි ධර්ම දේශනා සම්බන්ධයෙන් අපේ සාකච්ඡා කරද්දී ත්‍රිපිටකයේ තියෙන හැම සූත්‍රයකම වගේ අපට දකින්න පුළුවන් පොදු ලක්ෂණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙකුට යම්කිසි බණක් කිව්වොත් බුදුහාඳුරු කරන ප්‍රකාශයක් තියෙනවා. මොකද ඒ ප්‍රකාශය සාදුකම් මනසිකරෝත කියලා. හොඳට සිහිනුවණින් කල්පනාවෙන් බණහන්න කියලා. ඒක ඉතාම වැදගත් කාරණයක්. ධර්මදේශනාවක් අහනකොට ඒ ධර්මදේශනාවේ මුලින්දන් අග යනකම්ම ඊටමත් විධිමත් පිළිවෙලකට තමයි බණක් කියන්නේ. ඇතැම් විට අපට ධර්මදේශනාව මගදී කල්පනාව එහෙම ගියෝතින්, නිින්ද ගියෝතින් ඇතැම් විට සම්බන්ධය ගිලිහෙනවා. එතකොට අපට නියම කරුණු අවබෝධ වෙන්නේ නැහැ. ඇතැම් විට ධර්මදේශන අවසානයේ හුඟක් ප්‍රශ්නත් වෙනවා. අර නොතේරිච්ච තැන්වලින් මතකය අර සිහිය නැතුව අපි හබු තැන්වලින් මතකයට ඊට පස්සේ ප්‍රශ්න නැගෙනවා. ඒ නිසා හොඳ කල්පනාවෙන් බණහන්. එතකොට තමයි ඒ බණෙහි ප්‍රතිඵල තියෙන්නේ. මොකද පිනතුනි අපි මේ බණහන්නේ සසර හුඟා පින් කළා. ධර්ම දේශන අහන්නට මේ වගේ ආගමික ජීවිතයක් ගත කරන්නට අපේ සසර හුඟා පින් කළා තියෙනවා. ඒ පින අපට අද තේරෙන්නේ නැහැ. ඒ පින තේරෙන්නේ පිනතුනි අපි මරණාසන්න මොහොතෙහි මරණාසන්න මොහොත ළඟුණු අවස්ථාවේදී අපට මතු ජීවිතයේ ඊළඟ ආත්ම භාවය මේ වගේ තැනකට මේ වගේ මනුස ආත්ම භාවයකට මේ වගේ ආගමික වටාපිටාව සහිතව තැනක ඉපදෙන්න ලැබෙයිද කියලා කල්පනා කරවොතින් තමයි එදාට තමයි මේක වටිනකම තේරෙන්නේ. අද අපට තේරෙන්නේ නැහැ මේක. පින්නතුනේ පොඩි කරුණකින් කුසලය පොඩ්ඩක් හරි අඩු වුණොතින් එතැන්මිට අපට මනුස්ස ලෝකෙ අහිමි වෙන්න තියෙනවා. එතැන්මිට මනුස්ස ලෝකයට ආවත් ඊටම දුෂ්කර තැනකට යන්න පුළුවන්. එතැන්මිට මනුස්ස ලෝකයට ආව වෙන්න පුළුවන් ධර්මයේ නැති පළාතක ඉපදෙන්න පුළුවන්. එතැන්මිට මිත්‍යා දෘෂ්ටික දෙමව්පියන්ගේ දරුවෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. එතැන්මිට උපතින්ම අංග විකල වෙන්න පුළුවන්, කන් දෙක බිහිර වෙන්න පුළුවන්, ඇස් දෙක නොපෙනී යන්න පුළුවන්, මන්දබුද්ධික වෙන්න පුළුවන්. මේ වගේ අභියෝග ගානක් අපි පසුකල තමයි අද මේ මනුස්සාත්ම භාවයක් ලබා ගත්තේ. එනිසා පින්නතුනි, ඒ ලබාගත්තු මනුස්සාත්ම භාවයේ වටිනාම ප්‍රයෝජනය, වටිනාම ප්‍රතිඵලය අපි නෙලනවස්ථාව මේ. ඒකෙන් අපි හුඟා සතුටටපත් වෙන්න ඕන. අපේ ජීවිතේ අපි හුඟා වටිනා දේවල් ලැබලා තියෙනවා. අපේ මව්දමව්පියන්, ඥාතීන්, රූප සම්පත්තිය, අපේ දරුවන්, අධ්‍යාපනය, රැකිරක්ෂා, මේ හොඳ රටකට එන්න ලැබීම, මේ හුඟක් දේවල් අපි ජීවිතේ ලබලා තියෙනවා. නමුත් පින්වතුනි, මේ ඔක්කොම දේවල් එක පැත්තකින් දාලා මේ සද්ධර්මය කියන එකම කරුණ විතරක් අනිත් පැත්තට දැම්මොතින් පින්වතුනි මේ සද්ධර්මය කියන අපි ලැබු ප්‍රතිලාභේ වටිනාකමේ බර වැඩි. ඒකේ වටිනාකම වැඩි. ඒ නිසා අපි හුඟක් සතුටටපත් වෙන්න ඕන අපි මේ ලැබපු ජීවිතය ගැන. ඒ ජීවිතය අපි ලැබපු වටිනාම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. ඒකට හේතුව තමයි ඒ සද්ධර්මයෙන් තමයි නියම ලෙසම අපට සතුට ලබන ක්‍රමය, දුකෙන් නිදහස් වෙන ක්‍රමය ගැන අපට සඳහන් කරන්නේ. උදාහරණයක් ගමු පින්නතුනි, අපි කියමු මේ ලෝකේටම අධිපති රජ කෙනෙක් ඉන්නවා කියලා. ඒ රජතුමාට ලොකු ලෙඩක් හැදෙනවා. මේ ලෝකේ මෛත්‍රි රජතුමාට ලෙඩක් හැදෙනවා. මාරාන්තික ලෙඩක්. මේ ලෙඩ හැදෙච්ච අවස්ථාවේදී නොයෙක් වෛද්‍යවරුන් ළඟට යනවා. වෛද්‍යවරු හැම දිනෙකම කියනවා මේකට ප්‍රතිකාරයක් නැහැ කියලා. හැබැයි එක වෛද්‍යවරයෙක් කියන ප්‍රතිකාරයක් තියෙනවා. මොකද ප්‍රතිකාරය රජකම අත්හැරලා වනගත වෙන්නට ඕන. වනගත වෙලා කැලේ තියෙන කොළ දිගටම අනුභව කරන්න ඕන කියලා. මෙහෙම වෛද්‍යවරයෙක් කිව්වොතින් මේ රජතුමා මොකද කරන්නේ? රජකමේම දිගටම ඉන්නවද? රජකම අත්හැරලා වනගත වෙලා ජීවිතේ බේරගන්නවද? ඔව්, එයා වනගත වෙලා රජකම අත්හැරලා වනගත වෙලා අර කියන විදිහට ඉන්නවා. එහෙම හිටියත් ඒ රජතුමාට පුළුවන් ද සදාකාලිකව ජීවත් වෙන්න? සදාකාලිකව ජීවත් වෙන්න බෑ. ටික කලකට මරණය කල් දමා ගැනීම විතරයි කරන්නේ. ටික කලකට විතරක් ලෙඩෙන් සුවයීම විතරයි කරන්නේ. අවුරුදු කිහිපයකට විතරක් මේ ලබන සුවය සඳහා මුළු රාජ්‍යයක්, මුළු ලෝකෙට තියෙන අයිතිවාසිකම අත්හැරියා. පින්නතින අපේ ජීවිත ගැන බලන්න. අර රජතුමාට මුළු රාජ්‍යම අත්හරින්න පුළුවන් නම් තමන්ගේ ලෙඩේ සුව කරගන්න. පින්නතුනි අපට මුළු සසරගත ජීවිතේම ලෙඩ දුක් වලින් මරණයන්ගෙන් නිදහස් වෙන්න මේ ධර්මය අපට ඇසෙද්දී, මේ ධර්මය අපි ශ්‍රවණය කරද්දී අපට එහෙනම් මොනවද අත්හරින්න බැරි? අපට මොනවද එහෙනම් අත්හරින්න බැරි? අපට ඕනෑම දෙයක් අත්හරින්න පුළුවන් වෙන්නට ඕන අපි බුද්ධිමත් නම්, අපේ සසර ස්වභාවය ගැන දන්නවනම්. අපට කාලය නැහැ, අපට වැඩ වැඩි, ඒ කිසිම කතාවක් අපට මේ ධර්මයෙන් අගිදි කරන්න බෑ. ඒ තරම් වටිනා දෙයක් තමයි අපට මේ ලැබිලා තියෙන්නේ. ඒක උදාහරණයක් විතරයි අපි සඳහන් කළේ. පින්නතුනි ඒ ධර්මයේ වටින්නේ ඒ ධර්ම අපි හොඳට ශ්‍රද්ධාවෙන් අහුවොතින්. ඒ බණ වටින්නේ ඒ ධර්මයේ තියෙන ඉතාම වැදගත් කරුණ මොකද්ද කියලා තේරුම් ගත්තොතින්. ඒ ධර්මයේ වටින්නේ ඒ ධර්ම අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොතින්. ඒ ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව, මෙලවදීම ධර්මයේ ප්‍රතිඵල පේනවා, මෙලවදීම වැඩි කල් යන කලින් මේ ධර්මයේ ප්‍රතිඵල දකින්න ලැබෙනවා කියන විශ්වාසය තමයි ජීවිතයට එන්නේ. මේ ධර්ම පිළිපදින්න අපේ පටන් ගත්ත මොහොතේ පටන්ම. මේක තමයි පින්වතුනි ලෝකේ අපි ලබපු දේවල් වලින් ඉක්මනින්ම ප්‍රතිඵල තියෙන දේ. දැන් බුදුහාඳුරන්ගේ කාලයේ සමහර අය බුදුහාඳුරන් ඇවිල්ලා ප්‍රශ්න කළා. කොමක්ද ප්‍රශ්න කළේ? බුදුහාඳුරනේ ඔබ වහන්සේ මේ මිනිසුන්ට බණ කියනෝ බොහෝම ඈත කාලයකට ප්‍රතිඵල තියෙන දෙයකට මිනිසුන්ට මේ ඉක්මනට ලබා ගන්න තියෙන දේවල් වල ප්‍රතිඵල පරකු කරනවා කියලා. බුදුහාඳුර සඳහන් කළා ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයේ පිළිපැදීම තමයි ජීවිතය ලබන්න පුළුවන් ඉක්මන්ම ප්‍රතිඵලදායි දේ කියලා. මේ පින්නතුන්ට ඒක හිතලා තියෙද? අපේ හිතේ තියෙන මානසික පීඩා දුරු කරන්න පින්නතුනි මෙහෙදාම හරියට පිළිපැදලා දවසින් දෙකෙන් අපට ප්‍රතිඵල දකින්න පුළුවන්. නමුත් බලන්න පින්නතුනි අපි ජීවිතේ ලැබපු දේවල්, අපි ලැබපු අධ්‍යාපන සුදුසුකම, එක උපාධියක් ලබන්න අපි අවුරුදු කීයක් කැප කළාද? අඩුම ගානේ අවුරුදු 15ක් 20ක්නේ. පාසල් යාම කාලින්දලම අවුරුදු 20ක් විතර එක උපාධි සාතියක ලබන්න විතරක් අපි කාලය කැප කළා තියෙනවා. අපේ දරුවෙක් ලබන්න, ගෙයක් හදන්න, ගෙයි ඉඩම ඒවට ගිහපු වියදම් ටික ගෙවන්න ඇතැම් විට ජීවිත කාලෙම අපි වියදම් කරනවානේ. පින්නතුනි ඒ සියල්ලම අතුරින් ඉක්මන්ම ප්‍රතිඵලදායි දේ තමයි මේ ධර්මය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. උන්වහන්සේ දේශනා කළේ අනිත් ලෝකේ හැම දෙයකම ප්‍රතිපද ප්‍රතිඵල කාලිකයි. හුඟක් කල් ගත වෙනවා. මේ සද්ධර්මයේ තමයි අකාලික දේ කියලා. ඒක ඊටාම වැදගත් කාරණයක්. අද අප සඳහන් කරන්නට බලාපොරොත්තු වන සූත්‍රය සඳහන් වන්නේ කොහේද? සංයුත්ත නිකායෙහි දේවතා සංයුත්තේහි අරඤ්ඤක සූත්‍රය. අරඤ්ඤ සූත්‍රය. අරඤ්ඤ කියලා කියන්නේ කැලේ කියන එක, වනාන්තරය කියන එක. නැත්නම් විවේකී පරිසරය කියන එක. දිනක් බුදුහාඳුර වෙත ආපු එක්තරා දෙවියෙක් බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. අරඤ්ඤේ විහරන්තානං සන්තානං බ්‍රහ්මචාරිනම් ඒකබත්තං ගුඤ්ජමානානං කේන වන්නෝ පසීදති කියලා. මේ දෙවියට ලොකු ප්‍රශ්නයක්. මේ දෙවියා බුදුහාඳුර හමු වෙන අවස්ථාවේ ඊට කලින් දවසේ බුදුහාඳුර සැතපෙලා තියෙන ගහක් මුල ගහක් යට. නමුත් බුදුහාඳුර හරි සතුටින් ලස්සනට ඉන්නවා. මෙහෙම ලස්සනට ඉන්නකොට මේ දෙවිය කියනවා දිව්‍ය ලෝකයේ දිව්‍ය විමානවලින් අපටත් වඩා ඔබ වහන්සේ මේ දවසට එක වේලක් වළඳලා මේ ගහක් යටින් ඔබ වහන්සේ හරිම සතුටෙන් ඉන්නේ, හරිම ලස්සනයි. ඇයි මේ ලස්සනට මේ සතුටට හේතුව ඇයි කියලා ඇහුවා. මේ දෙවිය බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්න කරනවා. පින්නතුනි බුදුහාඳුරන්ගේ කාලේ විශේෂ ලක්ෂණයක් තමයි බුදුහාඳුරොත් උන්වහන්සේගේ ශ්‍රාවකයන් දෙසත් බලපු බොහෝ අන්‍ය ආගමික අය කියපු කාරණයක් තමයි. වෙනත් ආගමික අය හුඟක් දුරවර්ණ වෙලා, ඈලි මෑලි වෙලා, මුහුණේ ප්‍රසන්නභාවය නැති වෙලා මේ ප්‍රතිපත්ති පුරණ යුගයක ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් අනිත්‍යතාවය වැනි ඉතාම ගැඹුරු දර්ශනයක් දේශනා කරද්දී ඉතාම ප්‍රසන්නව, ඉතාම සතුටෙන්, ඉතාම ලස්සනට මූණෙහි පැහැපත් භාවයක් සහිතව ඉන්නවා නේද කියලා. මේක බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක්. අනිත්‍යතාවය නැමැති, හේතුඵල ධම නැමැති ඉතාම ගැඹුරු දර්ශනයක් දේශනා කරන මේ ධම පිළිපදින අය, ඒ වගේම දෙතිස් කුණපේ අසුබය, ඒ වගේම පඨවියාපෝ තේජෝ වායෝ සතර මහා භූත රූප ආදී මේ ඊටාම ගැඹුරු ධර්ම කාරණා පිළිපදින ඒව ප්‍රායෝගිකව වඩන මෙයන් මෙච්චර ලස්සනට ඉන්නේ ඇයි කියලා. දැන් මේ දෙවියත් එහෙම තමයි ප්‍රශ්න කළේ. බුදුහාඳුරෝ ඒකට උත්තරයක් දෙනවා. අතීතං නානු සෝචಂತಿ නප්ප ජප්පන්ති නාගතං පච්චෝපන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීදති කියලා. මම අතීතය ගැන දුක් වෙන්නේ නැහැ. අතීතය ගැන පසුතැවෙන්නේ නැහැ. අනාගතය ගැන ලොකු ප්‍රාර්ථනා නැහැ. පච්චුප්පන්නේන යාපෙන්ති වර්තමානෙන් යැපෙනවා. වර්තමාන මේ මොහොතෙහි නුවණින් වාසය කරනවා. තේන වන්නෝ පසීදති. අන්න ඒ නිසා තමයි මේ වර්ණය පැහැදෙන්නේ සතුටටපත් වෙන්නේ කියලා. ඊළඟට දේශනා කරනවා අනාගතප්ප ජප්පාය අතීතස්හාන සෝජනා ඒතේන බාලා සුස්සන්තේ නලෝ වහරිතෝලුතෝ. අනාගතය ගැන ලොකු ප්‍රාර්ථනා කරන අතීතය ගැන පසුතැවෙන අය අනුවන අය හරියට අවුවේ දාපු ලා බටදල්ලක් වගේ ලා බට ගොබයක් වගේ බොහෝම ඈලි මෑලි වෙලා දුරු වර්ණ වෙලා ඇඹරිලා ගිහිලා තියෙනවා කියලා. මේ පින්තුන් දන්නවන්නේ බටගස්. බටගස් වල ලා ගොබය අතින් උනත් කඩන්න පුළුවන් සුදු පාටට තියෙන්නේ. අන්න ඒ බට ගොබයක් කඩලා අවුවේ දැම්මොත් මොකද වෙන්නේ? ඔව් මැලවිලා දුඹුරු පාට වෙලා ඒක ලස්සන නැති වෙනවනේ. අන්න ඒ වගේ තමයි පින්තුනේ හරියට වර්තමානයේ ජීවත් වෙන දන්නේ නැති අයගේ ජීවිතත් මෙන්න මේ වගේ කියලා. අපේ තියෙන මුහුණේ ලස්සන නැතිවන්නේ ඔළුවට ලොකු බරක් එන්නේ අපි වර්තමානයේ ජීවත් වෙන්න දන්නේ නැති කම නිසා. පින්තුනි ලෝකයේ බොහෝ දර්ශන වලින් බොහෝ විද්වතුන් බොහෝ විද්‍යාඥයන් වර්තමානයේ ජීවත් වෙන්න කියලා කියනවා. හැබැයි ඒ බොහෝ දෙනා කොහොමද වර්තමානයේ ජීවත් වෙන්න කියලා කියන්නේ? අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න මේ මොහොත විතරක් ඉන්න කියලා. බුදුදහමේ එහෙම අනුශාසනාවක් කරනවද? බුදුහාඳුරෝ කියලා තියෙද අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න කියලා? පිනුතින හොඳට මතක තියාගන්න බුදුදහමයි අනිත් දර්ශන අතර වෙනස මේක. බුදුහාඳුරෝ කවදාවත් කියලා නැහැ අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න කියලා. ඔබට අතීතය අමතක වෙනවා නම් අනාගතය අමතක වෙනවා නම් ඒක ලොකු වැරදීමක්. එහෙම අමතක වෙනවා නම් ඒ කියන්නේ ඔබේ හිතේ කෙලස් වැඩි කියලා. සම්මා සතිය නැහැ කියලා. බුදුදහමේ ප්‍රධානම අනුශාසනය තමයි සතිය, සම්මා සතිය දිනු කරන්න කියන එක. සතිය දිනු කරන්න මොකක්ද ඇතිවන වෙනස? ඔබ ප්‍රඥාවක් දිනු වෙනවා. සිහිය සතිය දිනු වෙන්නේ නැති වෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකේ වැඩි වෙනවා. සාමාන්‍ය මතකේ නෙවෙයි. කුඩා කාලේ පටන්ම දේවල් මතක් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මව්කුස හිටිය කාලෙත් මතක් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඕනනම් අභිඥා වැඩුවොත් මහා කල්ප 500ක් ආපස්සට සිහි කරන්නත් පුළුවන්. එතකොට දහම වඩන කෙනාගේ නම් මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකේ වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි යාට අභිඥා ලැබුවොත් අනාගතය ගැනත් කියන්න පුළුවන්. දැන් බුදුහාඳුරු සුපර් බුදු රජතුමා මිය ගිහිල්ලා ඉපදෙන තැනත් කලින්ම කිව්වා. අනාගතය දකින්නත් පුළුවන්. එහෙනම් පින්නතුනි අනාගතයේ අතීතය අමතක කරන්න කියලා නෙවෙයි බුදුදහමෙන් කියන්නේ. බුදුදහමෙන් කියන වර්තමානයේ ජීවත් වීම කියලා කියන්නේ නම් මොකද්ද? වර්තමානයේ ජීවත් වීම කියලා කියන්නේ මොකද්ද? නුවණින් ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකද්ද? හොඳ අවධානයෙන් ඉන්නවා. බොහොම හොඳයි. පින්නතුනේ එක ළඟින් යන තේරුම් තියෙන වචන කීපයක් තියෙනවා. එකක් තමයි සතිය, අනෙත් එක සම්පජඤ්ඤය, අනෙත් එක යෝනිසෝ මනසිකාරය. මේ තුනම බොහෝ විට එකෙන් එකට යන්නේ. හැබැයි මේ තුනේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. සතිය කියන්නේ සිහිය, සම්පජඤ්ඤය කියන්නේ නුවණ, යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ කෙලෙස් ඇති නොවන විදියට හිතන ආකාරය, හිතන විදිය. හිත ආරක්ෂා වෙන විදියට හිතන ක්‍රමය තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. පින්නතුනි මේ තුනෙන්ම කරන්නේ මොකද්ද? අපේ හිතට සාධාරණීෂ්ඨ කිරීම. අපේ හිත ආරක්ෂා කිරීම. අපේ හිත ලස්සන මලක් වගේ හිතට කිසිදු කෙනෙකුට බාධාවක් නොවන විදියට හිත ශක්තිමත් කිරීමයි මේ තුනෙන්ම කරන්නේ. මේ තුන වඩපු තරමට තමයි පිනතුනි අපි අපට සැලකුවා වෙන්නේ. අද අපි කොහොමද අපට සැලකන්නේ? අද අපට සැලකනවා කියලා කියන්නේ අපි කෑම ටිකක් දෙන එක, රූපේ පිරිසිදු කරන එක, දරුවෝ හදන එක, ගේ දොර හදන එක, වාහන ගන්න එක, මේව තමයි අද අපට සැලකනවා කියලා කරන්නේ. පිනතුනි සැබෑ ලෙසම සැලකනවා කියලා කියන්නේ අපි අපේ හිතට සැලකන විදිය. මොකද පින්නතුනේ හිත තමයි අපිත් එක්ක වැඩි කාලයක් ඉන්නේ. අපිට අනිත් දේවල් ඉතාම සුළු මොහොතයි ඉන්නේ. අඩු ගානේ අපේ ශරීරය බලන්න. අපේ ශරීරයක් Tamanට තියෙනවා කියලා දවසට කොච්චර වෙලාවක් හිතනවද? පින්නතුනේ හිතුවත් විතරයි තියෙන්නේ ශරීරේ. ආ සමහරලාට ශරීරයක් තියෙන දේවල් හිතෙන්නේ නැහැ. ශරීරයක් තියෙනවද කියලා හිතෙන්නේ ලෙඩක් වුණාම තමයි. එතකන් ශරීරයක් තියනද කියලා හිතෙන්නේ නැහැ. පින්නතුනි අපේ මනසින් තමයි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා හිත ලස්සනට මනස නිවැරදිව තියාගත්තු ප්‍රමාණයට තමයි අපේ සාර්ථකත්වය නඳා පවතින්නේ. පින්නතුනි බුදුදහමෙන් ඉතාම නිවැරදි විදියට විස්තර කරනවා අපට දුක හටගන්නේ කොහොමද කියලා. අපිට දුක හටගන්නේ කොහොමද? සිතවිලි වලට බැඳීමක් ඇති වෙන්නේ ඇයි අපට? ආසාවක් ඇති වෙන්නේ ඇයි අපට? ඇලීම ගැටීම ඇති වෙන්නේ ඇයි අපට? භවය කියලා කියන්නේ මොකද්ද? ඉපදීම පිණිස කර්ම සාක්ෂිය බොහොම හොඳයි. ඉපදීම පිණිස කර්ම සාක්ෂිය වෙන්නේ කොහොමද? අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? හොඳයි පින්නතුනි ඔය ඔක්කොම හරි ඔක්කොම නිවැරදි. හැබැයි අපි හරියටම තේරුම් ගන්න ඕනේ මොකද්ද කියලා. අපි ඇත්තමිට වචන කියන්න අපිට අපි හුඟා බණ අහපු නිසා අපි දන්න වචන. හැබැයි අපි අවංකවම අපේ ජීවිත තුලම මේක දකින්නට ඕන. එහෙම වුණොත් තමයි අපිට හරියට ගැටලුවෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. පින්නතුනි කල්පනා කරලා බලන්න අපිට දවසට වැඩිපුර හිතෙන්නේ මොනව ගැනද? පින්නතුනි වෙන අපි දවසට වැඩිපුර කතා කරන්නේ මොනව ගැනද? කල්පනා කරලා බලන්න පින්නතුනි අපි වැඩිපුරම කතා කරන්නේ කල්පනා කරන්නේ අතීත සිද්ධියක් ගැන. කෙනෙක් දැක්ක ගමම අපිට මතක් වෙන්නේ මොකද්ද? ඒ කෙනා පිළිබඳව අපේ තියෙන අතීත අත්දැකීම. අපේ දරුවෙක් ගැන බැලුවම ගමන් අපට මතක් වෙන අතීතය. තැනකට ගියොත් මතක් වෙන අතීතය නැත්නම් අනාගතය. අපට දවසට හිතෙන දේවල් වලින් පිනතුණි හොඳට කල්පනා කරලා බලන්න කොච්චරනම් Tamanට අතීත දේවල් මතක් වෙනවද කියලා. සීට කීයක් ඉදද? පිනතුණි සීට 75ක් වැඩි, සීට 80කටත් වැඩි, සීට 95ක් විතරම අපට හිතෙන්නේ අපි අතීතයේ දැකපු, අහපු, බලපු, කතා කරපු දේවල් ගැන. එහෙම නැද්ද? එතකොට එහෙම අපි අතීතයේ දෙයක් ගැන හිතනකොට අපට හිතෙනවද දැන් මේ අතීතය සිහි කරනවා කියලා? අපට හිතෙන්නේ නැහැ. අපි අතීත සිද්ධියට එහෙම යනවා. ඒ අතීත සිදුවීම තුල අපි ජීවත් වෙනවා. පින්නතුනි මෙන්න මේක තමයි දුකේ හේතුව. අපි කොයි වචන කිව්වත් අපට කියන්න පුළුවන් අවිද්‍යාව නිසා කියලා, අපට කියන්න පුළුවන් තෘෂ්ණාව නිසා කියලා, අපට කියන්න පුළුවන් භවය නොදැනීම කියලා, භවය නිසා කියලා, භවසංහාව කියලා. මේ හැම දෙයකම පිනතුනේ අපට තේරෙන සිංහලෙන් කියනවා නම්, අපට දැනෙන විදියට කියනවා නම්, අපිට වැඩිපුර දවසට මතක් වෙන සිහි වෙන්නේ අතීත සිද්ධීන් ගැන. අතීත සිද්ධීන් සිහිවීම වැරදිද? සිහි කිරීම වැරදිද? සිහි කිරීම වැරදි නැහැ පින්නතුනි. සිහි කරන්න. හැබැයි සිහි කරනකොට දැනගන්න දැන් වර්තමානයේ ඉඳගෙන අතීතයේ සිහි කරන බව දැනගන්න, සිහිය දිනු කරගන්න. අතීතයේ සිහි කිරීම නෙවෙයි වරද. අතීතයේ සිහි කරනකොටම අපට නුවණක් තියෙන්න ඕන. දැන් අතීත සිද්ධිය ජීවත් වෙනව නෙවෙයි, වර්තමානයේ ඉඳගෙන අතීතය මතක් කරනවායි කියලා. එහෙම නැති වුණොත් අපිට මොකද වෙන්නේ? අපට දුක හට ගන්නවා. කවුරු හරි කෙනෙක් දැක්ක ගමන්ම බැනපු කෙනෙක් නම්, දැන් මේ පිනතුන කවුරුත් අකමැති කෙනෙක් මෙතෙන්ට ආවා කියමු, මේ පිනතුන මොකද වෙන්නේ? අපි කියමු අපේ රටට ලොකු හානියක් කරපු කෙනෙක් මෙතෙන්ට එනවා, ඉස්සරහට එනවා. ඕ අපට කේන්ති යනවා. ඇයි කේන්ති යන්නේ? අපි ඒ පුද්ගලයාගේ අතීතයේ කරපු දේවල් ටික ඔක්කොම මතක තියාගෙන ඒ සිද්ධි ටිකේ දැන් අපි ජීවත් වෙනවා. ඇතැම් විට ඒ පුද්ගලයාටවත් මතක නැව කළාද කියලා. අපි ඒ ටික ඔක්කොම රෙකෝඩ් එක එළියට අරගෙන ඒක ප්ලේ කළා. අපි ඒ ටිකත් එක්ක ජීවත් වෙනවා. පින්නතුනි, මෙන්න දුක හට ගන්න හැටි. බුදුදහමේ මේකට කියන්නේ පින්නතුනි, අතීතයේ යම් කිසි අත්දැකීමක් ඇති වුණා නම්, බුදුදහමේ උපමාවක් කියනවා හරියට ඒක තමන්ට උලකින් යන්න වගේ කියලා. එක මොහොතක උලකින් ගැනීමක් විතරයි අතීත අත්දැකීමේ අමහිරි අත්දැකීමක් කියලා කියන්නේ. ඒ අතීත අත්දැකීම සිහියෙන් සිහි නොකොලොත් මොකද වෙන්නේ? ඒ ඇනපු තැනටම නැවත නැවත තමන් උල යන ගන්නවා කියලා. තමන්ට අත්දැකීම, තමන් අකමැති අත්දැකීම එක මොහොතක විතරයි එන්නේ. නමුත් ඒක නුවණින් සිහි නොකළොත්, අයෝනසෝ මනසිකාරයෙන් නම් සිහි කරන්නේ මොකද්ද වෙන්නේ? එතෙන්ට තව තවත් අපි දුක් වේදනා ඇති කරගන්නවා. දැන් බලන්න, කෙනෙක් අපිට බැන්න කියමු. අපි කියමු හාමුදුරු කෙනෙක් බණ කියන වෙලාවේදී මේ පිනතුන අකමැති දෙයක් කියුණා කියලා. ඇතැමිට මේ අත්තන්ගේ හිතරේ දෙන දෙයක් කියුණා කියමු බණකදී. ඇතැමිට ඒ හාමුදුරු දන්නේවත් නැහැ හිතරේ දුනද කියලා. ඇතැමිට එහෙම හිතල කිව්වත් මතකත් නැහැ. ඊට පස්සේ මේ පිනතුන් ඒ හාමුදුරු දකින වාරයක් පාසා මොකද වෙන්නේ? අරක මතක් වෙනවනේ. මතක් වෙලා අරක පීඩාව තමන්ට විඳිනව තමන්. පිනතුනි, මෙන්න දුක හට ගන්න හැටි. ඒ නිසා බුදුදහමේ මෙන්න මෙතෙන්ට තමයි පිනතුනි සම්පූර්ණ පිළියම් යොදන්නේ. මේකට පිළියම් යොදන්න නම් බුදුදහමේ මොකද්ද කියලා තියෙන්නේ? යෝනිසෝ මනසිකාරයත් එක්ක තියෙන සම්මා සතිය දිනු කරන්න. සම්මා සතිය කියලා කියන්නේ පින්නතුනි, මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන සතර සතිපට්ඨානය වඩන්න. මේ අතීත සිද්ධිය කියලා කියන්නේ පින්නතුනි, එක මොහොතක පංච උපාදාන ස්කන්ධයක් හටගත්තා කියන එක. අතීත යමක් ඇසින් දැක්කා හෝ වේවා, කනෙන් ඇසුවා හෝ වේවා, නාසයෙන් ගඳ සුවඳ බින්දා හෝ වේවා, ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධයේ ක්ෂණිකව හටගෙන එතනම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන අත්දැකීම නැවත වර්තමාණයෙන් අපට සති කියන චෛතසිකයක් තියෙනවා. සිහිය කියන එක ඒක චෛතසිකයක්, ඒක සිතුවිල්ලක්. අන්න ඒ thought එකට, අන්න ඒ සිතුවිල්ලට පුළුවන් අතීතයේ ඕනම එකක් නැවත සිහි කළ දෙන්න. මේ ආත්ම විතරක් නෙමෙයි, කල්ප ගාන අතීත එකක් සිහි කළ දෙන්න පුළුවන් ඕන. ඒක හිතේ හැකියාව. හැබැයි එහෙම සිහි කළ දෙනකොට ඒක අර කලින් එකම මෙතෙන්ට ආව කියලා කියන්නේ නැහැ. කලින් සිතුවිල්ල බලපෑමක් තියෙනවා. හැබැයි මෙතන අලුතෙන්ම අලුත් සිතුවිල්ලක් විදියට මේ මොහොතේ දැන් මේ හටගන්නේ. මේක අලුත් මාධ්‍යකීමක්. පින්නතුනි, දුක නැති වෙන්න නම් කරන්න ඕන අතීත සිද්ධි එතනම නිරුද්ධ වුණා. දැන් මේ වර්තමානයේ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ඇතිවීම නැතිවීම එක අපි නුවණින් දකින්නට ඕන. මෙන්න මේක දකින්නයි පින්නතුනි සම්මා සතිය කියලා කියන්නේ. මේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ, ඒකායනෝ භික්ඛවයම් මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සන අත්තංගමාය ඥායස අධිගමාය නිබ්බානස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කියලා. මේ එකම මාවතයි තියෙන්නේ, දුක් දෝමනස් වලින් නිදහස් වෙන්න, ඥානෙ ලබන්න, දුකෙන් නිදහස් වෙන්න, නිර්වාණය සාක්ෂාත් කරන්න. ඒ මොකද්ද? සතිය දිනු කිරීම, සතර සතිපට්ඨානය. පින්නතුනි, එහෙනම් අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න. අපි ජීවිතයේ කොච්චර ජයග්‍රහණයට පත් වෙලාද කියන එක තීරණය කරන්නේ කොයිතරම් දවසට වාර ගානක් කොයිතරම් වේලාවක් අපි වර්තමානයේ ජීවත් වෙන්න දක්ෂද කියන කාරණේ මත. අතීත සිද්ධියක් සිහි කරනකොට තමන් දැන් මේ අතීතය වර්තමානයේදගෙන සිහි කරනවායි කියලා පෙරපසු නොවේ තමන්ට දකින්න පුළුවන් නුවණක් ඇති කරන්න තමන් කොච්චරනම් දක්ෂද කියන කාරණේ මතයි තමන්ගේ දක්ෂතාවය තීරණය වෙන්නේ. මේ දක්ෂතාවය පින්නතුන් සම්පූර්ණයෙන්ම සතුටත් එක්ක එකට අත්වල බැඳගෙන තියෙන්නේ. දුකෙන් නිදහස් වීමත් එක්ක එකට අත්වල බැඳගෙන තියෙන්නේ. පින්නතුනි තමන්ගේ දරුවන් එකට අත්වල බැඳගෙන හිටියා කියලා සතුට අත්වල බැඳගෙන ඉන්නේ නැහැ. තමන්ට උපාධි හුඟක් තිබුණායි කියලා උපාධි සහතිකට ඔක්කොම කාමරයේ බිත්තිවල ගහගෙන හිටියා කියලා තමන් සතුටත් එක්ක එකට අත්වල බැඳගෙන ඉන්නේ නැහැ. තමන්ගේ දරුවෝ මොනපුර මිනිබිරියන් ඔක්කොම ටික ගෙදර එක් කරගෙන ඇවිල්ලා ඒගොල්ලන් එක්ක සතුටු වෙමින් කෑම බීම කමින් සින්දු අහමින් හිටියා කියලා සතුටත් එක්ක අත්වල බැඳගෙන හිටියා වෙන්නේ නැහැ. ඔව් අපි ඇත්ත මේක කතා කරනවා ඉදිරියට අපි කතා කරනවා හොඳයි ඒක කිව් එක. පින්නතුනි දැන් අතීතේ දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කාරණයක් බුදුදහමේ කියනවා. සංඛාර කොටස් තුනකට බෙදෙනවා. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර. එතකොට අවිද්‍යාවෙන්ම හටගන්නේ පුඤ්ඤාවි සංඛාරත්. තමන් රුවන්වැලි සෑලඟට ගිහිපු එක තමන්ට අයෝනසෝ මනසිකාරයෙන් සිහි කරන්න පුළුවන් පුණ්‍ය වැඩෙන්නේ කුසලයක් වැඩෙන්නේ ඒක හරි. නමුත් තමන් සසරේ ඉන්නේ සැප විදිමේ සසර යන මාවතේ තමන් ඉන්නේ. හැබැයි තමන්ට සසරෙන් නික්මලා විද්‍යාවච්‍ය සංඛාරා විදිහට එතෙන් දෙන්න පුළුවන් අර සතුටත් විඳිමින් දැන් මම රුවන්වැලි සෑලඟට යනව නෙවෙයි දැන් මේ අතීතයේ මං පින්කම ගැන මම මේ හිතම සිහි කරනවා කියලා අවිද්‍යාවෙන් නික්මලා හිතන්නත් පුළුවන්. නමුත් අපි හරියට ධර්මය දැන නොගත්තොත් අපි පින්කම් කළා වෙන්න පුළුවන්, පින්කම් ගැන හිතන වෙන්න පුළුවන්. ඒක විනක් ඒක සුගතිගාමි වෙන හේතුවක්, නමුත් සසරෙන් නිදහස් වෙන හේතුවක් නෙවෙයි. ඒ නිසා පින්කම් ගැන සිහි කරන එක හොඳයි, සිහි කරන්න එපා කියලා නෑ. හැබැයි පින්කමක් කළත් පින්කම සිහි කරනකොටත් අපි හිතන්නට ඕන නැවත මේ සිද්ධියට යනව නෙවෙයි දැන් ඒත් මගේ මනස මම මේ සිහි කරනවායි කියලා. පින්නතුනි බුදුදහමෙන් තියෙන වටිනාකම මොකද්ද? අවිද්‍යාවෙන් හිටියොත් අපි පින්කම් වලදී විතරයි සතුටු වෙන්නේ. අපි අමහා අමහිරි අධ්‍යක්ීම් වලදී සතුටු වෙන්නේ නැහැ, දුක් වෙනවා. හැබැයි හරියට සිහියෙන් හිටියොත්, හරියට යෝනිසෝ මනසිකාරයෙන් හිටියොත් පිනේදී සතුටු වෙන්නත් පුළුවන්. තමන්ට ලැබෙච්ච අමහිරි අධ්‍යක්ීමක් පිළිබඳව දුක් නොවේ ඉන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මධ්‍යම නිකාය ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙනවා ඕනෑම සුභ අරමුණක් සුභ විදියට මෙනෙහි කරන්නත් පුළුවන්, ඕනෑම සුභ දෙයක් අසුභ හැටියටත් මෙනෙහි කරන්න පුළුවන්. ඕනෑම සුභ දෙයක් සුභ අසුභ දෙකම ප්‍රහීණ කළා උපේක්ෂාව මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ වගේම අනිත් පැත්ත ඕනෑම අසුභ අත්දැකීමක් සුභ විදියට මෙනෙහි කරන්නත් පුළුවන්, ඕනෑම අසුභ අත්දැකීමක් අසුභ විදියට මෙනෙහි කරන්නත් පුළුවන්, ඕනෑම අසුභ අත්දැකීමක් සුභ අසුභ දෙකම දුරු කළා උපේක්ෂාව සිහි කරන්නත් පුළුවන්. මෙන්න තියෙන වාසිය. අපේ මේ සිද්ධාන්තය දැන නොගත්තොත් සුභ අරමුණේදී සතුට වෙනවා, අසුභ අරමුණේදී දුක් වෙනවා. නමුත් මේ ධර්මය දැනගත්තාම අපට තියෙන වාසිය මොකද්ද? ඕ සුභ අසුභ දෙකේදීම ඒක විරුද්ධ විදියට හිතන්නත් පුළුවන්. ඒ වගේම ඒ සමාන විදියට හිතන්නත් පුළුවන්. ඒ වගේම උපේක්ෂා සාගත හිතන්නත් පුළුවන්. එනිසා තමයි පිණ්ඩපාතේන රහතන වහන්සේ කෙනෙකුට තමන්ගේ පාත්‍රයට ලාදුරු රෝගියෙක්ගේ ඇඟිල්ලක් වැටුණොත් ඇඟිලි පුරුකක් ඒකේ අසුබතාවය දුරු කළා, ඒක අයින් කළා, අනිත් එක වළඳන්න පුළුවන් හැකියාව තියෙන එකයි. ඒ වගේම ඕනෑම විදියක ශාරීරිකව රෝගී තත්ත්වයට පත් වෙලා කුෂ්ඨ රෝග ආදී හැදිච්ච කෙනෙක්ගේ අසුබය දුරු කරලා එයාට තමන් කැමති විදිහට හිත පාලනය කළේ ඕනම කෙනෙක් අතින් අල්ලන්න පුළුවන් අතින් අල්ලන්න ප්‍රතිකාර කරන්න පුළුවන් එයාට. දැන් අපි ආදරය කරනවා කියලා අපි පණටත් වඩා ආදරය කියලා හිතන් ඉන්න අය කියන අය ලෙඩ වුණොත් මොකද්ද වෙන්නේ? බැරි වෙලාවක් මූණේ කැල්ලක් අයින් කරන් වුණොත් මොකද්ද වෙන්නේ? අර ආදරේ කොහෙන් ගියාද දන්නේ නැහනේ. ඇතැම් විට ඇඟෙන් දුගදක් ආවතින් අර ආදරේ කියන කෙනාගේ පැත්තවත් බලන්නේ නැහැ සමහර විට. නමුත් පින්නතුනේ මේ අවබෝධය ලැබුණොත් එයා නිරෝගී විහිිතේ කාලයට වඩා එයාට සලකන යාසනීප වුණාම. මොකද මෙයා මෛත්‍රිය දිනු කළ තියෙන්නේ. මම සසර ගැන දන්නවා. දැන් අපේ ආදරයේ සිනහස ඔක්කොම තියෙන ලස්සනට හොඳට නිරෝගී වෙන්න කැමිතරයි. හැබැයි මෙතන අපේ දරුවෝ නම් ඉතින් අසනීපුණත් අපි ඒගොල්ලන් බලනවා. නමුත් පිටායට අව බොහෝ විට හිතවත්කම් ඔක්කොම තියෙන්නේ නිරෝගීකම, ලස්සන, පැහැපත් භාවය, හිතවත්කම තියෙනකන් විතරයි. නමුත් මේ දර්ශනයත් එක්ක අපි ඉන්නකොට එයාල ලස්සනට ඉන්නකොට ආදරයට වඩා පින්නතුනේ අපි ආදරය කරන යාල දුක් වෙලා අසරණ වෙච්ච වෙලාවේදී දැනට වඩා අපි යට උදව් කරනවා. දැනට වඩා අපි යට මෛත්‍රිය කරුණාව ප්‍රගුණ කරනවා. මේකයි දහම තුල තියෙන වෙනස. ඒ නිසා අතීත පින්කම් ගැන අපිට සීකරට වරදක් නැහැ. හැබැයි ඒ පින්කනොත් අපි සාමාන්‍ය මේ ගැඹුරු දර්ශනය දන්නේ නැති කෙනා අනුවණින් මෙනෙහි කරද්දී එයා අවිද්‍යාපත්‍ය සංඛාර වලින් පුඤ්ඤාවි සංඛාර රැස් කරගෙන නැවත සසරටම යද්දී අපි අවිද්‍යාවෙන් යුක්තව මේක සිහි කරලා ඒ වෙලාවේ සතුටින් ඉන්න විතරක් නෙවෙයි ඒ කුසලයම අපි සසරෙන් නිදහස් වෙන විදියට උපයෝගී කරගන්නවා. ඒක තමයි අපේ තියෙන වෙනස. පින්නතුනේ එතකොට මෙන්න මේ අතීතයේ තුල ජීවත් වීම අතීත අත්දැකීමෙහි දුක් පීඩා විඳීම දුරු වෙන්නේ කොහොමද අපි? දුරු වෙන්නේ සම්මා සතිය දිනු කරපු ප්‍රමාණයට. ඒ සම්මා සතිය කොහොමද දිනු කරන්නේ? කය අනුව බලමින් කායනුපස්සනාව දිනු කරනවා. ඒකේ ප්‍රධානම භාවනාව තමයි පිනතුනේ ආනාපාන සතිය වැඩි වීම. බුදුදහමේ තියෙන හැම භාවනාවකම කරන්නේ මොකද්ද? පුද්ගලයා වර්තමානයේ ජීවත් කරවීමයි කරන්නේ. මේ අතීතයට දුවන ගතිය අතීතයට ගිහිල්ලා අනාගතයට ගිහිල්ලා දුක් පීඩා විඳලා අර අවේදාපු බටගහක් වගේ ජීවිතයේ තියෙන සතුට නැති කරගන්නේ කඩු කරන්නේ මෙන්න මේ සතිපට්ඨානය තුළින්. ආනාපාන සතිය කරනකොට තමන්ගේ හුස්ම ගැන තමන් සිහි කරනවා. මේ අතීතය ගැන සිහි කිරීමක් නෙවෙයි වර්තමාන අත්දැකීම සිහි කිරීම. මේක ටිකෙන් ටික අපි දිනු කරන ඒ විතරක් නෙවෙයි තමන්ගේ ඉරියව්ව ගැන දැන් තමන් හිටගෙන දින්නේ වාඩි වෙලා දින්නේ ඇවිදිමින් දින්නේ නිදියගෙන දින්නේ කියලා මේ සතර ඉරියව්වෙන් තමන් කොයි ඉරියව්වෙන්ද දැන් ඉන්නේ කියන එක ගැන නිතරම කල්පනාවෙන් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි දැන් මේ කරන්නේ මොකද්ද කියන දේ ගැන නිතර සිහියෙන් ඉන්නේ තමන් කරන දේ ගැන. එතකොට කන්න දේ ගැන සිහියෙන් ඉන්නවා නම් අපට මේ මොහොත යන්න පුළුවන් ගෙදරට. ඔය ගෙදර ඇ කෑම කාලද බලු පැටියට කෑම දීලද ගේට්ටුව වහලද ඒවට අපට යන්න බෑ. යන්න පුළුවන් ගියත් දන්නවා දැන් මෙතෙන් නම් සිහි කරන්න කියලා දැන් සිතේ දන්නවා දැන් දරුවත් එක්ක කේන්තියක් දෙන්නේ අම්මා ගැන අනුකම්පාවක් දෙන්නේ එන සිතිවිල්ල ගැන තමන් හොඳට දකිමින් තමයි දැන් ඒක කරන්නේ. තමන් ගිහිල්ලා ඒව ගිහිලා අනාථ වෙන්නේ නැහැ. එතකොට තමන් මේ දැනට ඉන්න ඉරියව්ව ගැන ආනාපාන සතිය ගැන තමන් දැනට කරන දේ ගැන ඒ වගේම තමන්ගේ ශරීරයේ හැදිච්ච ස්වභාවය මොකද්ද කියන එක ගැන තමන්ගේ ශරීරයේ හැදෙලා තියෙන විවිධ විදියට හිතනවා. එක ක්‍රමයක් තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරක එකතුවකින් තමයි මේ භෞතික ශරීරය සකස් වෙලා තියෙන්නේ. මේක තමයි මූලික ධාතු. අපේ රූපේ බාහිරින් වෙනස්කම් තිබුණට ලස්සන අවලස්සනකම් තිබුණට අපේ යටින් දිවෙන හතර මේ හතර තමයි. දැන් හරියට අපිට මැටි ටිකක් අරගෙන ඒ මැටි ටිකෙන් අපිට කලයක් හදන්නත් පුළුවන්, ඒ මැටි ටිකෙන්ම ලස්සන පිළිමයක් හදන්නත් පුළුවන්, මල් වාස් එකක් හදන්නත් පුළුවන්, සතෙක් හදන්නත් පුළුවන්. නමුත් ඔක්කොමගෙම මොනවද තියෙන්නේ? මැටි තියෙන්නේ. අපිට පිටි ටිකක් අරගෙන රොටි හදන්නත් පුළුවන්, කේක් හදන්නත් පුළුවන්, බනිස් හදන්නත් පුළුවන්, බිස්කෝතු හදන්නත් පුළුවන්. නමුත් මොනවද තියෙන්නේ? පිට තියෙන්නේ. ඒ නිසා අපි ආඩම්බරේ වැඩක් නැහැ. ඔයා කන්නේ බිස්කෝතු, මං කන්නේ කේක් කියලා. ඈ පින්නතනේ අපි කරන්නේ මෙන්න මේක තමයි. ඈ ඔයාගේ වාහනේ මෙන් එකක්, මගේ වාහනේ මෙහි එකක්. ඈ ඔයාගේ වාහනේ ජපාන් එකක්, මගේ එක ජර්මන් එකක්. දෙකේම තියෙන පින්නතනේ සතර මහා භූත රූප. එතකොට එතෙන්ට හිත තිබ්බට පස්සේ අපට මේ මිනිම් නෑ මොනවක් කරන්න. ඒකෙන් කියන්නේ මේ සමාජ විග්‍රහයට අපි පිටුපානෝය කියලා. අපි සමාජ වටිනාකමත් එක්ක ජීවත් වෙනවා. නමුත් අපි යතරේ සිවුම්ම මේක යථාර්ථය අපි දකිනවා. පින්නතින අපේ ශරීරය ගැන මේ පට ව්‍යාපෝ තේජෝ විදිහට අපි බලනවා. ඒ වගේම දෙතිස් කුණපේ විදිහට බලනවා. මේක සකස් වෙලා තියෙන කොටස් ගැන අපි නුවණින් බලනවා විටින් විට. හිතේ සතුට නැති කරගන්න නෙවෙයි, හිතේ ලස්සන නැති කරගන්න නෙවෙයි, හිතේ ලස්සන තවත් වැඩි කරගන්න. පින්නතින අපේ ශරීරයේ ලේ කොච්චර තියනවද? ඈ ශරීරයේ බරෙන් භාගයක් විතර තියෙන ලේ නේද? අපි දන්නවද ඒක? අපේ ශරීරයේ තියෙන්නේ, අපේ ශරීරය ඇට සැකිලා තියෙන්නේ, මස් තියෙන්නේ. මේ දේවල් ගැන අපි කොච්චර හිතලා තියෙද? පින්නතින මේ වගේ කොටස් වල එකතුවක තමයි මේ අපේ භෞතික පේන ශරීරය. ඒ වගේම මේ ශරීරයේ මේ වගේම ශරීරයක් දරාගෙන හිටපු අනිත් අය මිය ගියාට පස්සේ ඒ අයගේ ශරීරයට වෙන දේවල් ගැන පොඩ්ඩක් බලන්න. මිය ගියාට පස්සේ මේ ශරීරයට මොකද වෙන්නේ? ටිකෙන් ටික මේකේ තියෙන ලස්සන පැහැපත් බව සුවඳ නැති වෙලා, දුගඳ හැමලා, අන්තිමට ටිකෙන් ටික ගිහිල්ලා වැලියට බාටපත් වෙලා දූවිලි බාටපත් වෙනවා. අපේ ශරීරය එහෙම නොවෙනවද? එහෙම නොවන ශරීරවල තියෙන අය ඉන්නවද? වැඩි මුණොත් පින්නතුනි අපේ ශරීරයත් මොකද වෙන්නේ? අපේ ශරීරයත් වැඩි මුණොත් අවුරුදු 100ක් යද්දී වැලියට ගානට ගිහිල්ලා. අපේ කැමැති වුණත් නොවුණත් යථාර්ථය මේක. ඒතර මේකේ විවිධ අවදි පසුකලයේ තැනට යනවා. එතකොට අද මේ අපි දරාගෙන ඉන ශරීරය අපට මෙහෙම තියෙන්නේ. අපට මෙහෙම තියෙන්නේ අපට මනසක් තියෙන නිසා. අපට හිත තියෙන නිසා තමයි ශරීරයක් මෙහෙම තියෙන්නේ. හිත නැත්තම් පිනොතින අඩු ගානේ වාඩි කරලවත් තියන්න බෑ. ඇටිපිය ගහන්නවත් බෑ අපට. අතත් මෙහෙම හොල්ලන්නවත් බෑ. ඒ විතරක් නෙවෙයි අපට නම කියලා කතා කරන්නවත් නෑ. අපට හිතක් නැත්නම්. දැන් ඒක සුළු මොහොතකින් අපි මිය ගියා කියමු මේ මොහොතේ. දැන් අපි කියමු මම මිය ගියා කියලා. දැන් මේ පිනොතුන් නම් ඇතමිට මැරෙන එකක් නෑ ඉතර ඉක්මනට. මේ මම මිය ගියා කියමු. එතකොට මගේ නමවත් කියනවද? ඔව් එතකොට නමවත් කියන්නේ ඩෙඩ් බොඩි කියලා කියන්නේ මලමිනිය කියලා කියන්නේ. පින්නතුනි නමවත් කියන්නේ මේ දෙකම ඇතිවන්නේ මේ අපේ සියලුම සම්බන්ධතා සියලුම හැකියාවල් මේ මනසක් තියෙන තැන ඇති වෙන්නේ. නමුත් අපි කී දෙනෙකුට හිතලා තියේද? යම් කිසි කෙනෙකුගේ ශරීරයක් මතක් වෙනකොට කෙනෙක් දකිනකොට ඒ කෙනාගේ මේ ශරීරය මේ සජීවී වෙන්නේ මේ ශරීරයේ සැලෙන්නේ මේ කෙනාගේ මනසක් තියෙන නිසා කියලා අපිට හිතලා තියෙද? අපිට හිතෙනවද? අපිට හිතෙන වාර ගන්න බොහෝ මාඩුයි. අපිට හිතෙන්නේ මනස අයින් වුණාට පස්සේ තමයි හිතෙන්නේ. එතකන් හිතෙන්නේ නැහැ. පින්නතුනි අපිට හිතන්න පුළුවන් නම් කෙනෙක්ගේ ශරීරයක් දකිනකොටම මේ පුද්ගලය කියලා කියන්නේ මේ භෞතික ශරීරය විතරක් නෙවෙයි මෙයාගේ මනසත් එක්ක එකතු වෙලා එකතු වෙච්ච ජීවිතයක් කියලා තියෙන්නේ. පින්නතුනි දැනට අපට පුද්ගලයන් පිළිබඳව ඇති වෙන මානසික පීඩා වලින් 50%කින් වගේ අපට නිදහස් වෙන්න පුළුවන්. මොකද පින්නතුනි කෙනෙක්ගේ මේ භෞතිකව පේන ශරීරය එතනට මරණයට පස්සු වුණාට පස්සෙත් තියෙනවා. එතකොට අපි කෙනෙකුට ආසා කරලා තියෙනවා නම් කෙනෙක් එක්ක අමනාප වෙලා තියෙනවා නම් අපි ඇත්තටම මොහොකටද ආසා කරලා තියෙන්නේ? මොහොකටද අමනාප වෙලා තියෙන්නේ? එයාගේ ශරීරයටද? අපි ආසා කරලා තියෙන්නේ පුද්ගලයෙක් ගැන අපි අමනාප වෙලා තියෙන එයාගේ ශරීරයටද? ඔය ශරීරයටත් නෙවෙයි, මනසටත් නෙවෙයි, ඇතැම්ට ක්‍රියාවට කියලා හිතනවා. ඇතැමිට පිනතුනේ අන්තිමට බලන් ගියාම අපි ආසා කළ හෝ දේශ කළ තියෙන මොකටද? අපේම හිතට. මොකද අපි කෙනෙකුට ද්වේෂ කරනකොට, කෙනෙක් එක්ක අමනාපෙන් කතා කරනකොට, ඒක නත් දන්නේවත් නැහැ ඇතැමිට. ඒ ඇතැමිට ජීවතුන් අතරවත් නැහැ ඒ වන විට. තනි කරම අපේ හිතත් එක්ක තමයි මේ ඔක්කොම අපි ගනුදෙනුව තියෙන්නේ. එනිසා මේක හරියට තේරුම් ගත්තොත් එකාතකින් භෞතික ශරීරය ගැන අපි විවිධ විදියට හිත හිත වර්තමානයේ ජීවත් වෙන අපි හුරු වෙනවා. ආනාපාන සතිය ගැන, හුස්ම ගැන, ඉරියව් ගැන, තමන් කරන දේවල් ගැන, සතර මහා භූත රූප ගැන, දෙතිස් කුණපය ගැන, මරණයෙන් පස්සේ වෙන නවසීවතික ගැන, මේව ගැන හිත හිත අපි ජීවිතය බලන අලුත් විදියට හුරු වෙනවා. වර්තමානයේ ජීවත් වෙනවා අපි. ඊළඟට තවත් දුරට මේක දිනු කරලා වේදනාසු වේදනණු පස්සේ විහෙරති කියපු ආකාරයට වේදනාවල් ගැන වේදනා අනුව බලමින් ඉන්නවා. තමන්ට එන සැප වේදනාවක් නම් දැන් සැප වේදනාවක් කියන එක තමන් දකිමින් ඉන්නවා. දුක් වේදනාවක් නම් දුක් වේදනාවක් කියන එක තමන් හොඳට දන්නවා. උපේක්ෂා වේදනාවක් නම් ඒකත් දන්නවා. ඒ වේදනාව සාමිස එකක් නම් ඒකත් දන්නවා. නිරාමිස එකක් නම් ඒකත් දන්නවා. ඇස් කන්න ආසාදිය හරහා තමන්ගේ හිතට එන වේදනා ගැන නිතර අවධානයෙන් ඉන්නේ. එහෙම ඉඳලා වේදනාවට පුද්ගලයෙක් පණවන්නේ නැහැ. වේදනාව පුද්ගලයෙක් කියලා හිතන්නේ නැහැ. මූලදී කයනුපස්සනාව අනුව බලනකොට මේ කය සත්‍යයේ පුද්ගලයෙක් කියන ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා වර්තමානයේ ජීවත් වෙමින්. ඊළඟට වේදනාව ගැන බලනකොට වේදනාව කියන එක සත්‍ය පුද්ගලෙක් නෙවෙයි කියලා වේදනාව වෙනම වේදනාවේ හේතුඵල ධම දකින මට්ටමින් ඉන්නවා. ඊට පස්සේ චitte චිත්තානුපස්සේ විහෙරති හිතට හිතක් එනකොට හිතේ තත්ත්වය මොකද්ද කියලා දැනගන්නවා. දැන් තමන්ගේ හිත සරාගේ හිතක්ද, වේදරාගේ හිතක්ද, කරුණාසහගත හිතක්ද, මෛත්‍රීසහගත හිතක්ද, හිත ගැන හොඳට හිත යන බලමින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති හිතට එන සිතුවිලි ගැන හොඳට සැලකිල්ලෙන් ඉන්නේ. හිතට කවුරු හරි ගැන අමනාපයක් නම් තමන් හොඳට දන්නවා දැන් තියෙන අමනාපයක් කියලා. අමනාපය අමනාපයක් බව හඳුනාගත්තොත් තමන්ට දිගටම පුළුවන් ද අමනාපයත් එක්ක ඉන්න? තමන්ට ඉන්න බෑ. තමන්ට ලැජ්ජ හිතෙනවා. ඒ වගේම තමන් දන්න තමන්ට මේ සිටිවිලි හිටියොත් තමන්ට දුකක් කියලා. ඒ නිසා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ තමන්ගේ හිතට එනකොට හොඳට හඳුනා ගන්නෝ දැන් මෙන්න මේ නීවරණ ඇතිනේ කියලා. දැනගත්තු ගමන් මර නීවරණ අයින් වෙනවා. මොකද තමන් සිහින් ඉන්නේ. ඒ වගේම තමන්ගේ ළඟ සති සම්බොජ්ජංග, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා බොජ්ජංග තියෙනවා. මේ බොජ්ජංග ධර්ම හිතේ වැඩෙනකොට ඒකත් තමන් දන්නවා. අන්න ඒ සිතිවිලි වැඩිපුර ඒ සිතිවිලිත් එක්ක ඉන්න උත්සාහ කරනවා. පින්නතුනි මෙන්න මේ විදියට වර්තමානයේ ජීවත් වීම හුරු කරනවා කියලා කියන්නේ තමන්ගේ ශරීරය අනුව කායේ කයනුපස්සේ විහෙරති කයෙහි කය අනුව නුවණින් බලමින් වාසය කරනවා. වේදනාසු වේදනුපස්සේ විහෙරති වේදනාවන්හි වේදනා අනුව නුවණින් බලමින් වාසය කරනවා. චitte චිත්තානුපස්සේ විහෙරති සිතෙහි සිත අනුව බලමින් වාසය කරනවා. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති කුසලා කුසල පිළිබඳව ඊට අදාළ සිතවිල්ලෙන් තමන් වාසය කරනවා, නුවණින් වාසය කරනවා. දැන් මේ හතරම එක වෙටසිය කරන්න අපිට මුලදී බෑ. තමන්ගේ ශරීරය තියෙනකොට ශරීරය ගැන සැලකිල්ලෙන් ඉන්නවා. ඇවිදිනකොට ඇවිදින එක ගැන සිහි කරනවා. කෙනෙක් දැක්කනම් දකින්නකොටම එයාගේ යම් සිදුවිල්ලක් ආවනම් ඒ ගැන තමන් දන්නවා. ඒ වගේම කෙනෙක් දකින්නකොටම වුණනම් හිතනවා අපි ආ මේ පුද්ගලය කියලා කියන්නේ මෙයා විතරක් නෙමෙයි මෙයාගේ මේ මනසත් එක්කම මේ තියෙන්නේ. ඒ වගේ මේ පුද්ගලයන රාගයක් ඇති වෙනවා නම් දන්නෝ ශනික වේ පුද්ගලගේ රූපය මෙනෙහි කරනවා. කොහොමද? බුදුහාම දේශනා කළ රාගයක් ඇති වෙනවා නම් මෙනෙහි කරන ඕන ආකාරය. ලස්සන රූපයක් තියෙන කෙනෙක් තමන්ට රාගයේ හැඟීමක් ඇති වෙන කෙනෙකුගේ රූපයක් දැක්කොත් කොහොමද මෙනෙහි කරන්න කියලා තියෙන්නේ? ඔය එක පාරටම වේගෙන් හිතන හුරු වෙන්න මේ කෙනාම මෙහෙම ලස්සන කෙනාම ටිකෙන් ටික වයසට යනවා, දුර්වර්ණ වෙනවා, ලෙඩ වෙනවා, ඇඳට යනවා, මරණයටපත් වෙනවා, ශරීරය මෙහෙම ටිකෙන් ටික වියපත් වෙනවා, ජරාව වැගිරෙනවා, ඇටසැකිල්ලක් වෙනවා, කෑලි විහිදෙල යනවා, වැලියට වෙනවා, දූවිලි වෙනවා, ෂණිකව සීකරන. රාගය තියාගන්න පුළුවන්ද? රාගයත් බෑ, ද්වේෂයත් බෑ. පින්නතුනි, මේ හැම දෙයකින්ම කරන්නේ තමන්ගේ හිතට උපරිම සාධාරණීෂ්ඨ කිරීම. හිතන්න එපා මේකෙන් සමාජයෙන් පලා යනවා කියලා. හිතන්න එපා මේ දර්ශනයෙන් ඉන්නවා කියලා තමන් ඉගෙන ගන්න දේවල්, දරුවන්ගේ වැඩ, අධ්‍යාපන කටයුතු නොකර ඉන්නවා කියලා හිතන්න එපා. පින්නතුනි, මේ දර්ශනය ලැබපු මිහිඳු හාමුදුරුව ත්‍රිපිටකය ඉගෙන ගත්ත රහත් වුණාට පස්සේ මිහිඳු හාමුදුරුව ත්‍රිපිටකයේ කටපාඩම් කරේ රහත් වුණාට පස්සේ. ඇයි එහෙම කළේ? මාන්නේ වැඩි කරගන්නද? අධ්‍යාත්ම සුසුකන් තියලා තියෙනවා කියලා පෙන්වන්නද? ලංකාවට බුදුදහම ගේන්න කලින් ලංකාවේ භාෂාවත් අධ්‍යයනය කළ ත්‍රිපිටකයේ අටුවා සියල්ලම පාඩම් කරගත එන්න කලින් ඉක්මනින්ම කළා. පින්නතින රහත් වෙච්ච කෙනෙක් වුණත් නැවත ඉගෙන ගන්න පුළුවන් වුණා. හැබැයි තමන්ගේ මාන්නේ වැඩි කරගන්නවත් රැකියාවක් සඳහාවත් නෙවෙයි, මේ ලෝකෙට යහපත කරන්න. සරුවත් හාමුදුරන්ගෙන් පස්සේ ඇතිවෙච්ච ස්වාමීන් වහන්සේලා පළවෙනි ධර්ම සංගායනා විදිහට එකතු වෙලා රහතන් වහන්සේලා 500 නම මේ සද්ධර්මය ඒකරාශී කළා. පරපුරෙන් පරපුරට ගෙන යන්න පිරිසට බාර දීලා මේ සියල්ලක්ම කරේ රහතන් වහන්සේලා, නිකන් අය නෙවෙයි. සාමාන්‍ය රහතන් වහන්සේලාත් නෙවෙයි, අභිඥාලාභී රහතන් වහන්සේලා. ඒ විතරක් නෙවෙයි, පින්නතුනි බුදුහාමුදුරුවෝ දැකපු රහතන් වහන්සේලා තමයි පළවෙනි ධර්ම සංගායනට සහභාගී වුණේ. ඒ විතරක් නෙවෙයි, දෙවෙනි ධර්ම සංගායනා පැවැත්වුවේ අවුරුදු කීයකට පස්සේද? බුදුහාමුදුරු පිරිනම් පළ අවුරුදු කීයකට පස්සේද? අවුරුදු 100කට පස්සේ. පළවෙනි ධර්ම සංගායනා පැවැත්වුවේ කොච්චර කාලයකට පස්සේද? පළවෙනි ධර්ම සංගායනා පැවැත්වුවේ මාස 3කට පස්සේ. දෙවෙනි ධර්ම සංගායනා පැවැත්වුවේ අවුරුදු 100කට පස්සේ. ඒ 100ට පස්සේ කරන එකේදී පින්නතුනි බුදුහාමුදුරුව දැකපු රහතන් වහන්සේලා හිටියා. අවුරුදු 120, 140, 160 හාමුදුරුවෝ හිටියා. ඒ විතරක් නෙවෙයි, දෙවෙනි ධර්ම සංගායනා පැවැත්වපු රහතන් වහන්සේලා බැලුවා ඊට පස්සේ ශාසන වසනයක් වෙන කොච්චර කාලයකට පස්සේද කියලා බලලා තුන්වෙනි ධර්ම සංගායනාවට අවශ්‍ය කරන පුද්ගලයන් නිර්මාණය කළායි උන්වහන්සේලා පිරුවන් පෑවේ. දිව්‍ය ලෝකින සමහරට ආරාධනා කළා මෙන්න මේ කාලේ ගිහිල්ලා මනුස්ස ලෝකෙ ඉපදෙන්න මේ කටයුත්තට සම්බන්ධ වෙන්න කියලා. පින්නතුනි බලන්න, මේ අනිත්‍යතාවය, මේ අසුභතාවය, මේ මරණය, මේ නවසීවතික උපරිමයේ මෙනෙහි කරපු අය මේ වැඩ කරපු හැටි. සාමාන්‍ය අපි එදිනෙදා අවුරුදු 50ක 60ක උපරිම 100කට සැලසුම් කරද්දී මේ අවබෝධයේ ලැබපු අය කොහොමද වැඩ කරන්නේ? අවුරුදු 1000 ගණනක් එහාට හිටලා. එතකොට එහෙනම් වැඩිපුරම ජීවිතයේ පුළුල් විදියට ගැඹුරින් හිතන්නේ, ගැඹුරින් ජීවිතයේ අදාළ කටයුතු කරන්නේ එහෙනම් මේ දර්ශනේ ලැබපු අයද නොලැබපු අයද? මේ දර්ශනේ ලැබපු අය. ඒ නිසා පින්නතුනි, ඒ අයගේ ජීවිත අසාර්ථකයි කියලා හිතන්න එපා. ඒ අය මේ ජීවිතයෙන් පලා යනවා කියලා හිතන්න එපා. තමන්ගේ වැඩ ටික විතරක් බලාගෙන අත් දෙක බැඳගෙන ඉන්නවා කියලා හිතන්න එපා. ඒ අය තමයි මේ ලෝකෙට සිදුවන ඉහළම යහපත කරන්නේ. ඒ තරක් නෙවෙයි, තමන්ගේ මව් දෙමව්පියන්ට, තමන්ගේ ඥාතීන්ට, හිතමිතුරන්ට උපරිම යහපත කරන්නේ කවුද? මේ දර්ශනේ ලැබපු අය. අද අපි අම්මලට තාත්තට සලකන්නේ කොහොමද? කෑම ටිකක් දෙනවා, ඇඳුම් ටිකක් ගිහිලා දෙනවා, මව්පිය දවස්වලදී ගිහිලා බලලෙනවා. ඕකනේ අද අපි සලකන්නේ නේ. නමුත් පින්නතුනි, මේ දැක්ම ලැබපු කෙනා කොහොමද අම්මට තාත්තට සලකන්නේ? අම්මට තාත්ත පින් කරන්න දාන ආදී කුසල් දහමට යොමු කළා. මෙතනින් මිය යන්න කලින් මොහොතට හරි කලින් මේ ලැබපු ආත්ම භාවයට වඩා සුළුවෙන් හරි ඉහළට යන්න පුළුවන් විදියට ඒ අයගේ මානසිකත්වය හදනවා. පින්නතුනි, ඒ විතරක් නෙවෙයි, මේ ආත්ම භාවය අමතාතර විතරක් නෙවෙයි, තමන්ගේ අම්මල තාතල අප්‍රමාණ ගානක් තව සසර බලාගෙන ඉන්නවා. එතැමිට මේ මොහොතේ දිවි ලෝකින්දලා බලාගෙන ඉන්නවා. ගියාතම බහවල අම්මල තාතල. ඒ ඇටත් පින් වැඩෙන විදිහට කටයුතු කරනවා. දැන් සැරියුත් හාමුදුර දවසක් පින්න පාති යද්දී සැරියුත් හාමුදුරන්ට පුතේ පුතේ කියලා කතා කළා. එක්තරා පේතියක්. සැරියුත් හාමුදුරන්ගේ අම්මා තාමිනෝ මේ ආත්ම භාවයේ අම්මා. එතකොට මේ කවුද කතා කරන්නේ? මීට බුද්ධාන්තර කලපෙට කලින් අම්ම කෙනෙක්. දුගතියේ ඉන්න අම්ම කෙනෙක්. ඒ අම්මට සැරියුත් හාමුදුර පිහිට වුණා. එක්තරා පොඩි හාමුදුර කෙනෙක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ හරි ලස්සනට බණ කියනවා. ඒ බණ කියන තැන් වලට එක්තරා දේවගණක් යනවා. මේ මගේ පොඩි හාමුදුරද බණ කියනවා කියලා. මේ පොඩි හාමුදුරන්ගේ මේ ආත්ම භාවයේ අම්ම තාම ඉන්නවා. මේට ආත්ම භාව ගානකට කලින් අම්ම කෙනෙක් දැන් දිව්‍ය ලෝකේ. මේ අම්ම තාමත් කියන මගේ පුතයි කියලා. මේ පුතාගෙන් බණ අහනෙනවා. පින්නතුනේ අපි ඒ සසරගත අම්මල තාත්තලටත් අපි පිහිට වෙනවා. මේ දර්ශනේ ලබන්න. එතකොට පින්නතුනේ අපේ ජීවිතයේ සැබෑ සාර්ථකත්වය කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතයේ සැබෑ සාර්ථකත්වය කියලා කියන්නේ තමන් කොච්චරනම් සතියෙන් සිහියෙන් ඉන්නවාද කියන කාරණය. තමන්ගේ ශරීරයට තමන්ගේ මනසට මොකද්ද වෙන්නේ කියන එක ගැන නිතර සැලකිල්ලෙන් ඉන්න. ඒ සඳහා සතිපට්ඨානය වඩන්න. හැකිතාක් සතිපට්ඨාන සූත්‍රය කියවන්න. තමන්ගේ ළඟ නිතරම තමන්ගේ කොට්ටේ දෙපැත්තේ තියෙන ඕන සූත්‍ර දෙකක් තියෙනවා. ඇඳේ කොට්ටේ දෙපැත්තේ. එක පැත්තකින් කරණීයමෙත සූත්‍රය, අනිත් පැත්තෙන් මහා සතිපට්ඨාන සූත්‍රය. මේ දෙක තමයි පින්නතුනේ අපි සසර කල්ප ගානක් පෙරම් පුරල ලැබපු මහා නිදානය. ඒක අමතක කරන්න එපා. මේ දෙකේ වටිනාකම පින්නතුනේ මේ මනුස්ස ලෝකේ විතරක් නෙවෙයි, දිව්‍ය ලෝක 6ත්, බ්‍රහ්ම ලෝක 16 සියලුම සම්පත් එක පැත්තකින් තිබ්බත් මේ සූත්‍ර දෙකේ වටිනාකමට සම කරන්න බෑ. මේකෙන් ප්‍රතිඵල ගන්න නිදහස් වෙන මාවත මේ කියන්නේ. මේ දුකෙන් නිදහස් වෙන මාවත පින්නතුනේ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක යන ධමයක් විතරක් නෙවෙයි. මේ ගත වෙන වර්තමාන මොහොතේ දුකෙන් නිදහස් වෙන මාර්ගය මේ කියන්නේ. හරියට සිත හඳුනා ගන්න. සිතට මොකද්ද වෙන්නේ කියන එක හරියට සිහියෙන් ඉන්න. අතීත සිද්ධියක් සිහි කරනකොටම තමන් දැනගන්න තමන් මේ සිහි කරන්නේ තමන්ගේ මනසයි කියලා අවබෝධයෙන් ඉන්න. ඒ සිද්ධිය තුළට යන්න එපා. ගියොත් තමන් දුක් විඳිනවා. ගියොතින් තමන්ට අඬන්න වෙනවා. මේ දර්ශනයෙන් අපි හිටියොත් පින්නතුනි ඉන්න තා ප්‍රමාණයට අපි ඉන්නේ හේතුඵල ධම දකිමින්. ඇසෙන් රූපයක් දකිනකොටම දන්නවා මේ ෂණිකව පංච උපාදානස්කන්ධයක් මේ මොහොතේ හටගත්තා කියන එක තමන් දන්නවා. තමන් ඒක නිත්‍ය වශයෙන් ගන්නෙ නෑ. ඒක අතීතයේ තිබ්බ දෙයක් මෙතෙන්ට ආයි ආව කියලා අතීතයක වර්තමානයේ ගන්නෙ නෑ. වර්තමානයේ හටගත්තු එක අනාගතයට අරගෙන යන්නේ නෑ. මේකට කියනවා පින්නතුනි බාර නික්කේපන කියලා. බර බිමෙන් තිබීම කියලා. බර කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? අතීත දේවල් එහෙමම ඔළුවේ තියාගෙන ඉන්න එක. ඒ බර නිබර කරන්නට ඕන අපි. ඒ බර නිබර කරාට පස්සේ පින්නතුනි සමහර රජ කුමාරවරු මහාන වෙලා රාත්‍රී සඳ තියෙන රාත්‍රී දවස්වල ගල් තලාවල සැතපීලා කෑ ගහලා කියනවා අනේ සැපයි කියලා. අර මහා බිමින් තියපු අය, මහා බර බිමින් තියපු අය. අද අපි මහා බර කොරුවේ ඔළුවේ මේ තියාගෙන ඉන්නේ. අන්න ඒ බර බිමින් තිබ්බ කියලා කියන්නේ අපි උපරිම වශයෙන් සම්මා සතියෙන් ජීවත් වෙනවා. සිහියෙන් ජීවත් වෙනවා, වගේම නුවණින් ජීවත් වෙනවා. නුවණින් කියලා කියන්නේ සම්පජඤ්ඤය. සම්පජඤ්ඤය කියන්නේ පටිසම්පාදයේ දැක්ම ඇතුව අනිත්‍යතාවය නුවණින් දකිමින් ඇතිවීම නැතිවීම දකිමින් ජීවත් වීම. මෙන්න මෙදාට තමයි පින්නතුනි අපි සැබෑ ලෙසම ජීවිතය ආස්වාදය ලබන්නේ. මේ වර්තමානයේ ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි අපට මේ වටාවිටාවේ තියෙන දේවල් වල ලස්සන පේන්නේ. එතකන් මේ ලස්සන දේවල් ටික මැද ඉඳගෙන මොකක් හරි අතීත සිද්ධියක ජීවත් වෙනවා. එදාට තමයි පේන්නේ තමන්ගේ ගෙදර වත්තේ ලස්සන පේන්නේ. මල් වත්තේ ලස්සන පේන්නේ තමන් මහන්සියෙන් හම්බ කළා. මහන්සියෙන් රෝපණය කරපු මල් ගස්වල ලස්සන තමන්ට පේන්නේ. එදාට තමයි තමන් වාහනේ පදවනකොට පාර දෙපැත්තේ ඔබ වෙනුවෙන් වගා කරපු මල් ගස්වල ලස්සන පේන්නේ. ලෑන්ඩ්ස්කේපින් පේන්නේ. නැත්තම් ඔබ ඒ අතරින් යන ඔබට ඒව පේන්නේ. එදාට තමයි ඔබ වාහනයක් අරගෙන හැතැම්ම 50 100 යද්දී මේ දැක්ම නැත්නම් අපි නැග්ග ගමම් හිතන්නේ බහින්නේ කොයි වෙලාවේද කියලා. මේ දැක්ම ලැබපු මොහොතේ පටන් වාහනේ ආරම්භ කරපු මොහොතේ පටන්ම ඔබ දෙපැත්තේ ලස්සන බලමින් යන්නේ. ඔබට කඳුවල ලස්සන පේනවා. ඔබට කාන්තාරවල ලස්සනක් පේනවා. අනිත් වාහනවල ලස්සනක් පේනවා. විතරක් නෙවෙයි ඔබ යන වාහනේ ඇතුලේ ලස්සනක් පේනවා. දැනට අඩු ගානේ තමයි යන වාහනේ ඇතුලේ ලස්සනවත් ඔබ දකින්නේ නැහැ. කුඩා කාලේ බලන්න පිනතුනි ඔබ දැන් යන වාහනේ කුඩාම කාලේ ඔබ දැක්කනම් වාහනේ ඇතුලේ දැක්කනම් ඔබට කොයි වගේ සිතුවිල්ලක් දෙන්නේ? ඔබට දිවි ලෝකෙ ලැබුණා වගේ නේ අර ලයිට්ස් එහෙම දැක්කම නේ. මේ දිව්‍ය ලෝකෙ පහළුණා වගේ අපිට දැනෙන. අදේ සතුට තියෙනවද? අදේව බලන්නවත් බෑ. ඒ අතරින් වීදුරු වස්යෙන් ඔබට පේන්නේ ඉස්සරහා වාහන යන කෙනා කරන වරදක් පේන්නේ. ඒ වාහනේ අතුරින් ඉඳගෙන ඔබට පේන්නේ ඔබට කරපු යම් කිසි කෙනෙක් කරපු වෙනස්කමක් පේන්නේ. ඔබ වැඩ කරන ආයතනයේ කෙනෙක් කරපු දෙයක් අකටයුත්තක් ඔබට මතක් වෙන්නේ මේ ලස්සන වාහන යන ගමන් ඔබට. පින්නතුනි මේ දර්ශනේ ලැබුණොත් තමයි අපි වර්තමාන මොහොතේ සතුටින් ජීවත් වෙන්නේ. මේ දර්ශනේ ලැබුණොත් තමයි අපි දැන් ජීවිතේ ලස්සන පේන්නේ. මේ දර්ශනේ ලැබුණොත් තමයි අපි මෙච්චර වටිනාකමින් දුර්ලභව ලැබහු මනුසාත්ම භාවයේ ලස්සන ඔබ අත්දකින්නේ. එදාට තමයි පින්නතුනි අඩු ගානේ මේ පන්සලේ හැරි ඔබට ලස්සන පේන්නේ. එළිය ඇවිදලා බලන්න, බෝධිය වටේ රවුමක් යන්න, විහාර වහන්සේ බලන්න, මිදුලේ ලස්සන බලන්න, වර්තමානයේ තුල පිනුතුනි මොහොතක් ජීවත් වෙන්න සම්මා සතියෙන් අතීත සිතුවිල්ලක් සිතනකොටම හිතන්න දැන් මේ තමන්ගේ මයින්ඩ් එක ඇඩිට් කරන්න කියලා. ඒ අතීතයට යන්න එපා. වර්තමානයේ ඉඳගෙන සිහි කරන කෙනෙක් විදිහට සිහි කරන්න. අනාගත සිද්ධියක් මතක් වෙන්න පුළුවන්. මතක් වෙනකොටම දකින්න දැන් මේ අනාගතයට යනව නෙවෙයි වර්තමානයේ ඉඳගෙන අනාගතයේ සිහි කරනවායි කියලා. ඒකත් හේතුඵල ධම වශයෙන් අනිත්‍ය වශයෙන් නුවණින් මෙනෙහි කරන්න. මේකේ උපරිමයට ගියාට පස්සේ පින්නතුනි වර්තමාන මොහොතේ ඉඳගෙන හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ලෝකය ඔබට පේනවා. හැම දෙයකම ලස්සන සැබෑ ලෙසම ලස්සන විදියට පේනවා. ඒ විතරක් නෙවෙයි ලස්සන අල්ලගන්න යන්නේ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කළා නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ. ලෝකේ ලස්සන දේවල් තිබුණා කියලා ඒව කාමයන් වෙන්නේ නැහැ, ඒව කෙලෙස් වෙන්නේ නැහැ. බුදුහාමුදුරෝ ලස්සනම පන්සලක හිටියේ. කෝටි 54ක් වියදම් කළ හදපු විහාරස්ථානයක බුදුහාමුදුරෝ හිටියේ. නික්ලේශීව හිටියා. ඔබේ ගෙදර කොච්චර විශාල වුණත් කොච්චර ලස්සනවත් ගැටලුවක් නැහැ. ඔබ ලෝකේ ඉහළම තාක්ෂණීය වාහනය පාවිච්චි කරන්න. ඒකේ ලස්සන දකින්න. ඒ අතරේ ඒකේ අනිත්‍යතාවයත් නුවණින් මෙනෙහි කරන්න. එතකොට තමයි අපි මේ ජීවිතෙන් වටිනාම ප්‍රයෝජනය ගත්තොත් ඒවටපත් වෙන්නේ. ඒ සඳහා පින්නතුනි මෙන්න මේ දර්ශනය අපි ලබන්නට ඕන. මේ දර්ශනය අපි ඊටාම අමාරුවෙන් පින් කළා මේ අහන අවස්ථාවක්. ඒකේ පෙන උපරිමයට තමයි ලැබෙන්නේ ඒ දහම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත්. ඒ සඳහා පින්නතුනි සම්මා සතිය දිනු කරන්න, නිතර වර්තමානයේ ජීවත් වෙන හුරු වෙන්න, අතීතය හෝ අනාගත සිතුවිල්ලක් සිතනකොටම තමන් දක්ෂ වෙන්න, දැන් මේ අතීතයට යනව නෙවෙයි වර්තමානයේ ඉඳගෙන මේක සීකරනවායි කියලා තමන්ගේ දක්ෂතාවය තමන්ටම මැනගන්න පුළුවන් ලක්ෂණය තමයි තමන් කොච්චර ජීවිතය සාර්ථක කරගත්තද කියලා. තමන් දවසර කොච්චර වේලාවක් වර්තමානයේ තමන් ජීවත් වෙනවද? අතීත අනාගත සිතුවිලි සිතනකොට තමන් කොයිතරම් නුවණින් ඒ වෙලාවෙම තමන් ඒක සිහි කරන්න නුවණින් දකින්න තමන් දක්ෂ වෙනවාද කියන කාරණය. එපමණට තමන් ලෝභයෙන් මිදිලා, ద్వේෂයෙන් මිදිලා, මෝහයෙන් මිදිලා. ඒ තරමට ඔබ දුකෙන් මිදිලා, ඒ තරමට ඔබ ලෝකයේ ඉහළම ආස්වාදය ලබනවා. ඒ තරමට ඔබ ස්වභාව සෞන්දර්යයේ ලස්සන පරිසරයේ ලස්සන ඔබ දකිනවා. ඒ තරමට අපේ තියෙන මනසේ තියෙන බර, හිතේ තියෙන බර පිටකින් ටික අඩු වෙලා තියෙනවා. ඒ තරමට ඔබේ ශරීරයට එන ලෙඩ දුක්, ඔබේ ශරීරයේ මහලු බලෙන් වෙන දුක් ඔබට එන්නේ නැහැ. අනාගතයේ මරණයෙන් එන දුක් ඔබට එන්නේ නැහැ. ඔබේ මරණයෙහි ලෙඩවීමෙහි මහලු වීමේ දුකත් ඔබට එන්නේ නැහැ. අනිත් අයගේ ලෙඩ දුක් වයසට යන මහලු වීම ඔබ දුකක් හැටියට ගන්නෙත් නැහැ. මේ දෙකෙන් අපි නිදහස් වෙනවා. මේ නිදහස් වෙන්නේ බුදුහාමුදුරුව අපට ධර්ම දේශනා කළේ. පින්වත්නි අදහපු මේ කරුණු වලින් මේ අතන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අපේ කාලය නම් අවසන්. කෙටියෙන් කුමක් හෝ අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඇත්තෙම මුලදී භාවනාවෙන් වන්නේ අපි කෘතිම විදියට හිතනවා මුලදී වෙන්නේ. මුලදී අපි යථාර්ථය අපි ඕනකමින් බලෙන් හිතනවා. ඒකට කැමති පීඩාවක් වෙනත් පුළුවන් සමහරට. හැබැයි පස්සේ අපට ඒකම අපි අත්දැකීම බඩපත් වෙනවා. දැන් අපි ධර්මයේ වටිනවාය කියලා මුලදී බලෙන් හිතන්නේ. හැබැයි කිතලා අපි ඒක ධර්මයේ පිළිපදිනකොට ඒකේ ප්‍රතිඵල අපට පේනවා. අනිත්‍යතාවයේ මුලදී අපි බලෙන් හිතනවා. හිතලා මේ ධර්මයේ වඩන්න වඩන්න ධර්මෙ ඉදිරියට යන්න තමන්ට මනිතතාවය පේන ගන්නවා. හරියට දැන් කුඩා කාලේ අපි ඉස්කෝලේ යන අමල බලකලානේ නේ. පාඩම් කරන්න බලකලානේ. හැබැයි එහෙම හරි විභාගේ සමත් වුණාම කොහොමද පස්සේ කාලේ? අර පාඩම් කරන කාලේ අමාරු ටික ගන්නෙ. නමුත් ඊට පස්සේ අපි ඒ කඩේම පැනනට පස්සේ අපට ලොකු සතුටක් ඒක. ඒක අපේම අත්දැකීමක් බඩපත් වෙනවා. මේ අපි අද අහන වඩන දේ අපේ මුලදී අපට ඇතැමිට චිත්ත පීඩාවක් වෙනව නැත්තේ නෑ. හැබැයි ඒක අපි අවබෝධයෙන් කරනවා නම් අපි අවසාන ඉලක්කයේ දකිමින් අවසාන ඉලක්කයට උපකාරයක් වශයෙන් අපි මේ දේවල් කරන්න ඕන. දැන් උදාහරණයක් ඇරෙයිද අපි ඇයි කෑම අඩුවෙන් ගන්නෙ? අපි කෑම අඩුවෙන් ගන්න ඕන කෑම පාලනය කරන්න විතරක් කියලා හේතුවත් අපට ඒක පීඩාවක්. නමුත් ඒ ආහාර පාන අපි අඩුවෙන් ගන්නේ අපි වැඩිපුර ශරීරයේ පහසුව තියාගෙන වැඩිපුර භාවනා කරන්න කියලා හේතුව අපට ඒක පීඩාවක් වෙන්නේ නැහැ. මොකද අපි දර්ශනයක් එක්කයි යන්නේ. ඒ නිසා තමයි අපට මේ ධර්ම මාර්ගයේ ආරම්භයේදීම සම්පූර්ණ ධර්ම මාර්ගය ගැන අපට පැහැදිලි දැක්මක් තියෙන්න ඕන. ඒ දැක්ම තියෙනකොට අපි ඉදිරි ඉලක්කයක් බලමින් යන්නේ. ඒ තැන්වලදී අපට මානසික පීඩාවක් මනසෙහි හිරකිරීමක් වශයෙන් දැනෙනවා. හැබැයි අපට ඒක වැඩි කලක් දැනෙන්නේ නැහැ. ඒ පියවර ඉක්මීමත් එක්කම අපට ඒක සතුටක් බවට පත් වෙනවා. ඒක ජීවිත ආස්වාදයක් බවට පත් වෙනවා. අපි ඊළඟ ඉලක්කයට යන නිසා. දැන් සාමාන්‍ය දිනදා ජීවිතය බලන්න. අපි කිව්වම අපි ගියක් හදන්න යන්න ඕන කියලා. ගියක් හදන්න ඕන නම් එක පිට අපට ගන්න බෑ. අපිට ඇතමිට ඉගෙන ගන්න වෙනවා. ඉගෙන ගන්න කාලේ දුක් පීඩා ටිකක් විඳිනවා. හැබැයි අපි ඉගෙන ගන්නේ ඉගෙන ගන්න ආසන ඊළඟ හේතුවට රැකියාවක් ගන්න. එතකොට රැකියාවට උපකාරය සඳහා තමයි මෙතෙන්දී ඉගෙන ගන්න. එතකොට රැකියාවනේ අපි අවසන් ඉලක්කය. රැකියාවෙන් වැටුපක් ගන්න එක. ඒතර වැටුප ගැනීම සඳහා තමයි අර රැකියාවේ තියෙන දුෂ්කරතා ටික විඳිනවා අපි. හැබැයි වැටුපක් අරගෙන නිකන් තබා ගැනීම විතරක් නෙවෙයි ඊට පස්සේ අපි ගියක් හදන තැනට යනවා. එතන යම් යම් මට්ටම් වලදී අපට චිත්ත පීඩ ඇති වෙන්න පුළුවන්. නමුත් අපි අවසන් ඉලක්කයේ හිතනකොට අවසන් ඉලක්කයේ ප්‍රතිඵල අපි දකිනකොට අපට ඒක ආස්වාදයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අද අපි වර්තමානයේ ලෞකික අපේක්ෂා සඳහා කරන්නේ අද අපි ගේ හදනකොට අපිට ගේ හදලා ඉවරුනාට පස්සේ සතුට තියෙන්නේ. නමුත් ධර්මයේ තියෙන වෙනස තමයි අපි පිළිපදින ඒ මට්ටමේදී උපරිම සතුටක් ඒ ආස්ථාවේදීම අපට ලැබෙනවා. ඔබ සිල්වත් නම් සිල්වත්තුණු ප්‍රමාණයට ඔබට කරදර අඩුයි, සැහැල්ලුව ලැබෙනවා. ඔබ සමාධිමත් නම් සමාධිමත් වෙච්ච ප්‍රමාණයට ඔබට මානසික පීඩා අඩුයි, සිතේ සතුට වැඩි. ඔබ ප්‍රඥාව දිනු කළා, ප්‍රඥාව විදි ලැබුවා නම් ඒ ප්‍රමාණයට එතෙන් දිහෙලම විමුක්තිය ඔබට ලැබෙනවා. එනිසා ඒ මට්ටම් වලදී ඇතැම් විට తాවකාලික චිත්ත පීඩාවක් තියෙන පුළුවන්. හැබැයි ඒක අපට අපි දර්ශනයක් ඇතුළු ගියොත් අපට ඒක හොඟාද්දට අවම කරගන්න පුළුවන්. එනිසා තමයි සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ නිරාමිසං වා දුක්ඛං නිරාමිසං දුක්ඛංติ පජානාති කියලා. සාමිස දුක් විතරක් නෙවෙයි නිරාමිස ඉලක්කයක් කරා යද්දි තිනින දුක් පීඩා තියෙනවා. ඒව ගැන තමන් නුවණින් සිහි කරමින් යන්නේ. ඒ නිසා නිරාමිස සුවේ සඳහා විමුක්තිය සඳහා යන ගමනේදී භාවනා කරද්දී හෝ වේවා බණ ධම්මාදී හෝ වේවා දැන් මේ පිනතුනේ කිරියවෙ ඉන්නකොට උනත් අමාරුවක් තියෙනවා. නමුත් ඒ දේ උනත් අනිත් පියවර සඳහා හිතල යම්කිසි කැපවීමක් කරනවා. තමන්ට අනාගතේ ලැබෙන ඉලක්කය සඳහා තමන් ප්‍රාර්ථනාවක් සහිතව වැඩ කරන නිසා තමන් මේ දුක් පීඩා ටික විඳිනවා. අපි එදිනෙදා ජීවිතේ කොච්චර දුක් පීඩා විඳිනවද අපිනේ? අපේ දරුවට ඒක නිසා ඉගෙන ගන්න නිසා ගියක් හදන ගිහිල්ලා රැකියාව කරන්න කියලා අපි කොච්චර පීඩා විඳිනවද? මේ දිත් පිනතුණ යම්කිසි විදියක අපට පීඩා විඳින වෙනවා. හැබැයි ඒ පීඩා අපි මනසෙන් දුක් නොවි අපි විඳින්නේ. අපට මේ දර්ශනේ තියෙනවා. වර්තමාන ජීවත් වෙන්නේ අතීතයේ වලද වර්තමාන ජීවත් වෙන්නේ කොහොමද ප්‍රශ්නේ. එතනට අනිත් එක දැන් සමහර රට අතීතයට යන්න වෙනවා. උදාහරණ ගන්න දෙන්න කරයි කියලා. එතකොට අපි කොතර කන්දිමක් රාජ අපව ඒ වගේ එක සිද්ධිය. ඔවගේ දාස්කන සිද්ධිය අතීතයට යන්න වෙනවා. එතකොට කොහොමද ඒක? ඔව් ඇත්තම දැන් පුද්ගලෙක් දකින්නකොට ඇත්තමිට පුද්ගලෙක් දිගින් දිගටම අපිට වැරදි කරපු කෙනෙක් නා. අපි දන්න මෙයා දකින්නකොට මේ වගේ වැරදි කරන කෙනෙක් කියලා. අපි යත් එක කටයුතු කරද්දී ඉදිරියේදී මේ වගේ ඇති නොවන විදිහට අපි වැඩ කරනවා. හැබැයි එතෙන්දී අපි අර වරදට ගිහිල්ලා නැවත ඒ වරදේ දුක් පීඩා ටික අපි විඳින්නේ නැහැ. අතීතයේ යම් කිසි කෙනෙක් සල්ලි දීලා තියෙනවනම් තමන් කෙනෙකුට ණය දීලා තියෙනවනම් අනේ දැන් මේ මම වර්තමාන ජීවත් වෙන මට වෙන අය එපා කියලා නිකන් ඉන්නේ නැහැ. ඒ ණය තමන් ගන්නවා. තමන් දන්නම ඒ අතීත සිද්ධිය එතනම නිරුද්ධ වෙච්ච එක දැන් අලුතෙන්ම මේ හේතු බල දහම දකිමින් මේ සිද්ධියට සම්බන්ධ වෙනවා. තමන් කිසිම දෙයක් අමතක කරන්නේ නැහැ. අපි ඒකයි මුලදීම කිව්වේ. මේ දර්ශනයත් එක්ක ඉඳිද්දී අපිට කිසිම දෙයක් අමතක වෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට දීපු ණයක් අමතක වෙන්න පුළුවන්. ඔබ දහම වඩනවා නම් ඔබට අමතක වෙන්නේ නැහැ. හොඳට මතකයි. හැබැයි යා නොදී හරියොත් ඒ තුලින් වෙන මානසික දුක් පීඩා ටිකත් අපිට විඳින්නේ නැහැ අපි. යා ගත්තොත් තමන්ට ඒක ලැබුණොත් තමන් තායි දැඩි ආසාවට ගිහිල්ලා ආයේ ඒකේ මුලා වෙන්නෙත් නැහැ. ආසාවෙන් මුලා වෙන්නෙත් නැහැ. ද්වේෂයෙන් තමන් දැවෙන්නෙත් නැහැ. මේ දෙකෙන්ම දුරව තමන් මේ කටයුතු ටික තමන් කරනවා. දරුවෝ ගැන වෙන්න පුළුවන්, ඥාතින් ගැන වෙන්න පුළුවන්, රැකියා ස්ථානයේ මේ හැම දෙයකම අපට පුද්ගලයන් දකිනකොට, පුද්ගලයන්ක ගනුදෙනු කරනකොට අපිට අතීත අත්දැකීම මතකේ තියෙනට ඕන. ඒ මතකේ තිබීම නෙවෙයි වරද. ඒ මතක් වෙනකොටම දන්නවා මේ අලුතෙන් මේ සිද්ධිය නැවත හටගත්තා කියලා. නැත් දුන්නා හෝ වේවා කුමන හෝ කටයුත්තක් කළා හෝ වේවා අපි අතීතේ ඇත්තෙම අපට මොකද්ද වෙලා තියෙන්නේ? අපි අතීතේ මොකද්ද කළේ? අපි වාහනයක් ගත්තා කියමු අතීතේ. වාහනේ රෙජිස්ටර් කරා කියමු. ඇත්තෙම මේ වෙලාවේ මොකද්ද උනේ? ඒ පිළිබඳව තමයි කටයුතු ටිකක් කරා වෙන්න පුළුවන්. නමුත් ඒකේ යටින් දිනුනේ යටින් සිදු උනේ පංච උපාදානස්කන්ධයක් හටගත්තු එක. අපි මොනවා කිව්වත් දරුවෙකුට උදව් කළා කියලා හෝ වේවා ණය දුන්නා කියලා හෝ වාහනයක් ගත්තා කියලා හෝ රැකියාවක් කළා හෝ උපාධියක් ගත්තා හෝ ජීවිතයේ මේ ඉන්ද්‍රියන් හරයෙන් හය හරහා මොන දෙයක් අතීතය කළ තිබුණත් ඒ උනේ වෙන කිසිම දෙයක් නෙවෙයි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ අත්දැකීමක ස්කන්ධ පංචකයක් හටගෙන එතනම නිරුද්ධ වෙච්ච එක වුණේ. වාහනයක් ගත්ත කියලා වාහනේ බදාගෙන කොහෙල තියෙන පුළුවන්ද? වාහනේ ගියතුරට ගන්නවද? වාහනේ කොහෙද දැනග පාක් කරලා තියෙනෝනේ. ඒ අත්දැකීම විතරයි අපේ ජීවිතේ. දරුවෙක් වුණත් එහෙමයි. දරුවෙක් නේ අපේ ශරීරය ගැන වුණත් එහෙමයි. ඕනෑම මොහොතක කිසියම් අත්දැකීමක් ඇති වුණා නම් මොකක් හෝ දෙයක් කළා නම් ඒ කියන්නේ ඇත්තෙන්ම මේ පංච උපාදානස්කන්ධය හටගෙන නිරුද්ධ වීමයි කියන්නේ. වර්තමානයේ කියලා කියන්නේ ඒක නැවත අලුතෙන් හේතුඵලත් එක්ක අලුතෙන් නිර්මාණය කරගන්න එක. මෙන්න මේකට හිත තබන එක තමයි මේ දර්ශනය කරන්නේ. හැබැයි මේ දර්ශනය තුල අපි ඉඳගෙන සම්මුති සත්‍යයත් එක්ක අපිට ජීවත් වෙන වෙනෝ ජීවිතේ. බුදුහාමුදුරුවෝ ඒ විදිහට ජීවත් වුණා. එහෙම දර්ශනයක් දේශනා කරන බුදුහාමුදුරුවෝ තමයි දේශනා කළේ. යම්කිසි කෙනෙකුට තමන්ගේ භාර්යාවන් ඉන්නවා නම් භාර්යාවන්ට කනකර ආවරණ හිටන් ගිහිල්ලා දෙන්න කියලා කියන්නේ මේ දර්ශනයක ඉඳගෙන. නිකන් නෙවෙයි. තමන්ගේ දරුවන්ට අධ්‍යාපනයේ සිප්පන් සික්ඛාපෙන්ති කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ දර්ශනය දේශනා කරමින්. සම්මුති සත්‍යයෙන් පැහැරලා නැහැ. සම්මුති සත්‍යෙට පිටුපාල නැහැ. අඩු ගානේ හාමුදුරු කෙනෙක් ගඟක් ඈතර වෙලා ඔරුවකින් යනවා නම් ඒ ඔරුවට හිටන් ගාස්තු ගෙවන කියලා තියෙනවා. ඒ තරම්ම මේ සම්මුති සත්‍යයේ ලෝක විවහාරය මත ඉඳගෙන ලෝක සම්මුති සත්‍යෙට ගරු කළා. තමන්ගේ අම්මා තාත්තට ආහාරං සුඛේති පීනේති. බත්තං දේති ආදී වශයෙන් ආහාර පහන වලින් අම්මල පෝෂණය කරා හිටන් කියලා තියෙන්නේ මේ දර්ශනය තුල ඉඳගෙන. එනිසා අපි එදිනදා කරන කටයුතු එක ගැටලුවක් නෙවෙයි මේ වෙන්නේ. ඒක ඒ වඩාත්ම සාර්ථකව වඩාත්ම මානසික දුක් පීඩ ඇති නොවන විදියට සිහියෙන් නොනින් කරන්ටයි අපට මේ දර්ශනය මඟ පෙන්වන්නේ. හොඳයි පින්නතුනි අපට මේට වඩා කාලය නැහැ. ඊළඟ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනට වඩි. හොඳයි මේ කරුණු හොඳට මතක තියාගෙන තමන්ගේ ජීවිතයට වඩන්න උත්සාහ කරන්න. ආනාපාන සතියෙන් පටන් අරගෙන සම්මා සතිය ටිකෙන් ටික දිනු කරන්න උත්සාහ කරන්න. මේ දර්ශනය මේ දැක්ම අපි ලැබුවා විතරක් නෙවෙයි, ඒ දර්ශනය තමන්ගේ ජීවිත අධ්‍යක්ෂයක් බවට පත් කරගන්න, ජීවිතය තුලින්ම තමන් දකින්න. ඒකට තමයි ඕපනයික කියලා කියන්නේ. ඒ නිසා මේ හැම දෙයකින්ම කරන්නේ තමන්ගේ හිත ආරක්ෂා කරන එක. තමන්ගේ හිත ලස්සන සුවඳ හමන අලුත් මලක් වගේ නිතර තියාගන්න. තමන් දකින රූපවලට, ආහන ශබ්දවලට, දැනෙන ගඳ සුවඳ වලට, රසයන් වලට, ස්පර්ශයන්ට මේ හිතේ ලස්සන සතුට පැහැරගන්න ඉඩ දෙන්න එපා. ඔබ දිනපතාම දිනු වෙන්න මනස ආරක්ෂා කිරීමෙන් ශක්තිමත් වෙන්න. වෙන කිසිදු කෙනෙකුට තමන්ගේ හිතේ ලස්සන පැහැරගන්න බැරි විදිහේ ශක්තිමත් හිතක් තමන් ඇති කරගන්න. ඒ ශක්තිය ඇති කරගන්නයි බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. බාහිර දෙයකින් විතරක් නෙමෙයි අපේ ශරීරෙම ටිකෙන් ටික වයසට යනවා. අපේ ශරීරෙම ලෙඩ වෙනවා. අපේ ශරීරෙම ඇඳට වැටෙනවා. අපේ ශරීරෙම යම්කිසි දවසක අපි අත්හැරලා යනවා. අන්න ඒ දවසේදීවත් මානසික පීඩාවක් නොමෙන විදිහේ මනසක් සිතක් ඇති කරගන්න. ඒ හිතයි හැබෑ ලෙසම අපට පිළිසරණවන්නේ. ඒ හිත පින්නතුනේ අපේ අම්මා තාත්තා කරපු උදව්වටත් වඩා උදව්වක් කරනවා. දෙමෝපියන්ටවත් කරන්න බැරි උදව්වක් අපි හදාගත්තු අපේ හිත විසින් අපට කරනවා. ඒ හිත අපට දුක් පීඩාවලින් නිදහස් වෙන උදව් කරනවා. ඒ හිත අපට සතුටෙන් උපරීම මානසික සතුටෙන් තියන්නට ඒ හිත අපට උදව් කරනවා. ඒ සඳහා පින්තුනි මේ අතන්ට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පින්කමෙන් ජනිත කරගත් වූ පුණ්‍ය ධර්මයන් අද විශේෂයෙන් සිහිපත් කරන කේඩිය කරලයින මාතාවට, ඒ වගේම කේරේ ජේමිස් දයබර මාමාට, ධර්මවර්ධන පියතුමාට, කුංචිනවන මාතාව ඇතුළු මේ පින්තු නමින් මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. රැස් කරගත් උතුම් පින්කම ආනසංසයෙන් සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව මේ අත්තංගයේ සියලු දැහැමි කටයුතු මේ අත්තංගයේ දෝදරු ඥාති මිත්‍රාංගයේ සියලු දැහැමි කටයුතු සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් උතුම් පින්කම ආනසංසයෙන් පින්තුන් හැම දිනාටම මෙලොව ජීවිතේ නිදුක් නිරෝගී භාවයත්, සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයසන සේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නිදුක්ඛා, භයම් පන්තා ච නිබ්බයා, ශෝකම් පන්තා ච නිසෝකා, හන්තු සම්බේපි පානිනෝ. හැම දිනාටම තෙරුවන් සරණයි.